හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාමත් මේ තාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා සතිය දිනවල කරන්නා වූ සජීවී ධර්ම සාකච්ඡාවට. අද 2017 වර්ෂයේ ජනවාරි මාසයේ 26 වෙනි දවසේ ගෞරවයෙන් নমস্কার පූර්වකව පුජ්පදාල්ජායේ විමලරත්න ගෞරවනීය සාමාජික අද දවසේදී පිළිගන්නා උන්වහන්සේ අපිට පසුගියදා ඊනිමි පෙරදා දිනේදී තමත් වගනා ධර්ම දේශනාව කරලා හිතට එතන සවනට සිසිලස කොටත් හිතුවේ මේ සවන කියන්නේ මේ කන්නේ කනට සිසිලස දෙන ධර්මයේ ශ්‍රවණයකට මිනිසුන්ට අවස්ථාව ලබා දෙන අර්ථයෙන් පටන් ගත්තා. ඉතින් එදා නම් අතර මට පුද්ගලිකව සවනට සිසිලසක් වුණා උන්වහන්සේක දේශනාව. ඔබ ගෞරවයෙන් ගෞරවනීය සවනවාසී ආරාධනා කරනවා අපිට අද දවසේදී තථාගතයන් වහන්සේගේ උතුම් ධර්ම දේශනාව නිස්මත කරලා දෙන්න. අපි ඉන්පසුව කන්නේ මිත්‍ර කැමති නම් කෙටි භාවනාවක් දෙමු වෙන සාකච්ඡාවක් දෙන්න පුළුවන් ඉදා වගේ. තෙරුවන් සරණයි සයන්වාස. නමෝ තස්ස භගවතු රාතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රාතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රාතෝ සම්මා සම්බුද්දස්ස. ඊසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං ආදාන පටිනිස්සග්ගේ අනුපාදායී රතා කීනාස වාජුති මන්තා තීලෝකී පරිනිබ්බුතාති. සවනත සිසිලස අදහම් වෙලසටහන අරහා සම්බන්ධ වෙන ලෝකයේ විවිධ රටවලින් මේ උතුම් පුණ්‍ය කර්මය හා සම්බන්ධ වෙන සියලු සදහවර පින්නතුන් පින්නතේනි, පළමු කොටම මේ වටිනා අවස්ථාව ලබා දීම සම්බන්ධව අපේ කල්යාණ මිත්‍ර දරුදලුවත් මහත්මානන්ද ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ඒ වගේම සෑම සියලු දෙනාටමත් වටින අවස්ථාව ඔබ ප්‍රසත් මටත් අපි හැම දෙනාටමත් අතිශයින්ම පළදායි කාලයක් අවස්ථාවක් වීවා කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂ ධර්ම දේශනාවක් වශයෙන් දහම් කරුණු කීපයක් සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර අතුර බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් ලෝකී පිළිබඳව වඩ වඩාත් තියෙන දැනුම අවබෝධය පුළුල් වෙන තරමට සමාසිරින ස්ථානය පිළිබඳව පැහැදිලි වැටීමක් ඇති කරගන්න ඒක පහසුවක් වෙනවා. ජීවිතයේ ආරම්භයේ වශයෙන් ගත්තහම මවකුසක පිළිසිඳ ගත්ත කලවේ ක්‍රමයෙන් මුහුබුරා ගිහිල්ලා මව ගන්න ආහාර පාන වලින් පෝෂණය වෙලා ලෝකයේ ඉඳිවිලා අන්තරුව මේ ලෝකේ රසයන් අනුභව කරන කුරුදීන සතර දුක සම්බුයින්ම උපදින්ද පරිසරය සකස් වෙන්නේ ඒ විදිහට. මවගේ කණේ කිරි උරා බොන්නේ ඒ රස බලන්නේ මේ කුසගින්නද කුසගින්නේ වාගින්නද. ඉසේ වත් කායික වශයෙන් මුහුකුරා යනකොට ජීවී ක්‍රියාවලියත් එක්ක ජීවික වශයෙන් ප්‍රයත්නට උවමනා කරන මේ කායික ශක්තිය, ඉන්ද්‍රිය ශක්තිය අවස්ථාවන් සඳහා භාවිතයට ගනිමින් යන වැඩ පිළිවෙලට උපදින කායික මානසික ගැටලු විසඳා ගැනීම අමාරු සංකීර්ණ දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ක්‍රමයෙන් වර්ධනය වෙන ශරීරයක ඇති වෙන ජීවී ක්‍රියාවලියත් එක්ක මානසික ශක්තිය වෙන බලපෑමත් ඊළඟට ඒ තුළ උපදින මානසික ව්‍යාකූල ස්වභාවයත් හරි ආකාරව තීරුම් ගැනීමට කිනකට අමාරුයි. හේතුව ඒ තරමටම අපි මායාකාරී ව්‍යාකූල ස්වභාවයේ ගිරෙන ස්වභාවයකට බුදු වෙන තත්ත්වයකට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මව කුසී සිටින කාලය තුල විඳින අධ්‍යක්ීම් සිහිනුවණින් මෙහි කරන්නට හැකියාවක් නැත්නම් කෙනෙකුට මෞගසින් බීම බිහුවෙන් පස්සේ යමක් කමක් කරන්ද ශක්ති සම්පන්න ලෙසින් ගොඩනගෙන තාකල් ලබන පීඩාවන් අපහසුතාවයන් සියල්ල එකම ගත්තාම ජීවිතේ දැන් මේ වෙලාවේ මොනවා හරි උන්චි ලෙඩදුවක් හැදිලා හෝ කායික මානසික අපහසුතාවයක් නිසා පීඩාවක් වෙනවනම් ඊටදී සියදාපු මේක පීඩාවන් ගතත් අත්දෙලපු ජීවිතයක් මේ ගත කරන්න හැමෝම මේ මොහොත තුල වුණත් අපි විඳින පීඩාව වේදනාව දුක මහා බසපතල දෙයක් නමුත් ඒක අතීතෙදි ගියන පරිසලකට අලුතින් අධ්‍යක්ීම් වලට ගොදුරු වෙමින් යනවා මේක මරණය දක්වාම පවතින ස්වභාවයක් සසර මුළුල්ලේම කල්පනා කරනකොට සංසාරගතව ලැබූ ඒ ආත්මවල උත්පත්ති අපට කවදාවත් සහනය කරන සීම පිණිස ප්‍රවතුනාට වඩා බලවත් වූ අපහසුතාවයන් රසක් එක්ක ඇති වුණු ස්වභාවයක් තියෙන නිසා විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු පවතින්නේ මේ ගත කරන ජීවිතයේ තියෙන වටිනාකම් නිසි ආකාරයෙන් හඳුනා ගනිමින් ඒ තුළ ගොඩනැගීමට ඒ තුළ දියුණු වීමට ශක්තිය උපදවා ගැනීම සඳහායි. ඉතින් අතීතයේ වර්තමානයේ අනාගතයේ වශයෙන් අපි සංකල්පී වශයෙන් ඉදිරි කර ගන්න දේවල් එක්ක සිහිය උපදවා ගැනීම මේ මොහොත පිළිබඳව දියුණු කර ගන්න සිහිය අතිශයින්ම ධර්ම මාර්ගයේ ඉදිරි ගමනට ශක්තියක් ලබා දෙනවා බලයක් ලබා දෙනවා. ඒ ලබා දෙන ශක්තිය ප්‍රතිශක්තියක් බවට පත් කරගෙන ගමන සාර්ථක කර ගැනීම සඳහා වැයම් කිරීමේ වගකීම් පිළිබඳවයි ධර්මයෙන් පැහැදිලි කරන්නේ. ඉතින් හැමෝම මේ කරුණ පිළිබඳව ප්‍රමාණාත්මක දැනුමක් සහ වැටහීමක් තියෙන පිරිස යම් ප්‍රමාණයකින් හෝ අවබෝධයක් තියෙන පිරිස. යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං ආදාන පටිනිස්සග්ගී අනුපාදාය යේ රත හීනාසවාදිතී මන්තා සේ ලෝකේ පරිනිබ්බුතා. සිංහුදුරයන් වහන්සේගේ ධර්මයේ තුළ මේ කෙනෙකු නිවීම පොණිකලීසි ස්වභාවයේ උපදවා ගන්න අයුරු බොහොම හොඳින් පෙන්වා දෙන ධාතා ධර්මයේ තමයි මා සඳහන් කරන්න තිබෙන්නේ. සාමස්ත බුද්ධ වචනේම සම්පින්දනය කරලා කෙටි කරලා කළ දේශනාවක්. යම් කිසි කෙනෙක් ගත කරන ජීවිතේ මේ පුරුදු පුහුණුකම් ප්‍රවීණත්වයන් අධ්‍යක්ීම් නිරන්තරයෙන්ම ලබන්නේ බාහිර ලෝකේ ආශ්‍රය කරගෙන අරමුණු හා පවතින සම්බන්ධතාවේ ඒ ඔස්සේ ලැබූ අධ්‍යක්ීම් එකම තමයි ජීවිතය ගත වෙන්නේ. ඒ නිසා අපිට මේ මනස මේ හිත පුරුදු වෙලා තියෙන්නේ පුහුණු වෙලා තියෙන්නේ ඉතින් මුල් බැහැගෙන තියෙන්නේ මේ බාහිර ලෝකයේත් එක්ක කරන ගණදෙනු හා සම්බන්ධ වැඩ පිළිවෙලමයි. නිසා මේක ආවේනික ධර්මයන් බවට පත් වෙලා තියෙන්නේ. කෙලෙස් උපදවන කෙලෙසුන් දවසවින ස්වභාවයේ මානසික ශක්තිය. ඒ හිතක් අනිත් පැත්තට කරකෝල මේ වෙනත් මාර්ගයක් ඔස්සේ ගෙනියන්න පුරුදු කරනවා පුහුණු කරනවා කියන එක මාරුම දේ විදිහට තමයි කවුරුත් අත්දකින්නේ ධර්මයෙන් පැහැදිලි කරන තේමයි. ඒ නිසා මේ සසර මුළුල්ලේම අරමුණු රසයට වහල්ුණු හිත ඒත් එක්ක මුල් බැහැගත්තු හිත හඳුනාගැනීමට ලැබෙන හොඳම අවස්ථාව තමයි මේ මනුෂ්‍ය ජීවිතය ලැබීම. මිනිසෙක වශයෙන් ලැබ උත්පත්තියේ විශේෂ දේ තමයි මනස මනසින් දියුණු නිසා මනස දියුණු කරගැනීම හැකියාව නිසා දියුණු මානසිකින් වෙනස් සත්‍යයකට ලබා ගත නොහැකි අවබෝධයක් ලැබිය හැකි නිසා මේ අවස්ථාව බොහොම උතුම් අවස්ථාවක් වෙනවා ලැබ උත්පත්තියේ. ඒ නිසා මෙතික් කාලයක් අපි ලැබූ පුරුදු පුහුණුකම් ප්‍රවීණත්වයන් කෙලෙසන්ද වස්සංග වෙන දුක උපදවන ස්වභාවයේ මානසික ස්වභාවයේ පැහැදිලි ආකාරයෙන්ම තේරුම්ගෙන ඒකට වෙනස් වෙච්ච වැඩපිළිවෙලක් ලෝකේ තියෙනවා කියන එක මේ ලෝතුරා බුදුහාමුදුරන්ගේ දේශනාව තුළින් ප්‍රායෝගිකව පෙන්වා වදාලා සම්දිට්ඨි මහාලික හේලිපාස්ටි ඕපනයික පච්චත්තං වේදිතබ්බ කියන මේ කරුණ වලින් පෙන්වුම් කරනවා. මේ පෙන්වා දුන්නු දර්ශනයේ මේ මාර්ගය මේ ජීවිතය තුළම ප්‍රත්‍යක්ෂ වශයෙන් කිනුගේ අවබෝධයට පසු කරගෙන ගැඹුරින්ම ලෝකය හා ජීවිතය පිළිබඳ පැහැදිලි කරස්තියකට පත් වෙන්න පුළුවන් ආකාරය. මේ තත්ත්වයකට පත් වෙන තුරු ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධයක් ලබා ගන්න අපේ මේ ගන්නා වෑයම අත් නොහරින දෙයක් වීම තමයි අනිවාර්යයක් වෙන්නේ. සැඩපහාරකට හසු වුණු කෙනා මේ සැඩපහාරේ බුදුරක් වීම තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. මේක ගිලා බහැලා ගහගෙන ගිහිල්ලා සැඩපහාරේ බුදුරක් වීම තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. නමුත් මේ පිළිවීම හොඳට පුහුණු කළ දක්ෂීකට කායික ශක්තියත් ඥාන ශක්තියත් ඒ වගේම තමන් පුහුණුවේ ලබාගත් ප්‍රවීණත්වය උපයෝගී කරගෙන මේ දරුණු සැඩපහාරකින් ජීවිතේ බේර ගන්න පුළුවන් ශක්ති සම්පන්න මිනිස්සු ඉන්නවා. ඒක නිකම්ම ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රභු පුහුණුවක් නැති වුණොත් එහෙම සැඩපහාරේ ස්වභාවය තේරුම් ගන්න බැරි වුණොත් එහෙම වෑයමක් නැතුව හිටියොත් එහෙම සිද්ධ වෙන්නේ සැඩපහාරේ බුදුරෝ බවට පත් වෙන එකමයි. සමී සංසාරෝග මහ භයං අපරිණමති සදපාර මහ බිය කරුණි සදපාරේ යන අතරතුරේ තමයි මේ පුංචි කාලයක් යදාගෙන අපි මේ සදපාරෙන් කොහොමද ඉතර වෙන්නේ සදපාරෙන් කොහොමද පේරෙන්නේ ජීවිතේ ගලවා ගන්න සංසාර විමුක්තිය උදා කරගන්නේ කොහොමද කියලා පැහැදිලිව තීරුම් ගන්න තියෙන හොඳම අවස්ථාවක්. සම්පත අමෝඩම් පැහැදිලි කෝගතරම සූත්‍රයේ තිබෙන අඳුරෝනි ගැන කොහොමදින් පැහැදිලි කරන්න කොහොමද මේ ධර්ම කිහිම කරමින් කෙනෙකු විමුක්තිය කරා යා යුතු ආකාරයට සිදුවීම කරගන්න කෙලෙසුන්ගේ බලෙන් විතරම දුවන්නේ. ඊළඟට ආශීසෝපම සූත්‍රයේදී පෙන්නුම් කරනවා නිරන්තරයෙන්ම මේ කෙලෙසුන්ගේ වදගියට පත් වෙලා මොහොත් ආකාරයේ කායික මානසික පීඩාවන් දුරු වෙලා ඒකම ජපකොට සිතමින් ඒකීම ගැලී ගත කරන ජීවිතය සිහිනුවණ උපදවාගෙන ස්වභාවයෙන් තීරුම් ගනිමින් ඒ මිදීම සඳහා ගන්නා ප්‍රයත්නය පිළිබඳව මොහොතක් හෝ කාලණයව අප්‍රමාදීව ඉගන්න උත්සාහය ඒ සැර පහරින් ඉතර වෙලා සියඹ භූමියක් කරා යන ආකාරය බොහොම ලස්සනට ආශීසෝක්ම සූත්‍රයෙන් පැහැදිලි කරලා දෙනවා. මේ කර්මකාරණ අපිට හුඟක් වැදගත් වෙන්නේ අපි පළවෙනි තීරුම් ගත යුතු දේ තමයි මහා විසදාගත නැති වූ ගැටළු රසකට මුහුණ දීලා ඉන්න ජීවිතයක්. දෙවෙනි සතරකට තමන් බුදුරෙලා ඉන්නවායි කියන එක වටහා ගැනීම තමයි පළවෙනි කළ යුතු වන්නේ. ඒ නිසා අපි තමන් ජීවිතේ ලබන්නා විවිධාකාර අත්දැකීම් ආශ්‍රය කරගෙන සසරේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කවදාවත් බාහිර ලෝකයේ දිහා බලනකොට මේ සසරේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ විලාවේ තාක්ෂණයේ භාවිත කරමින් මේ අන්තර්ජාලය හරහා ලෝකයේ සමග සංවාදයේ යෙදෙනවා. ඔබට මේ පහසුකම් තියෙනවා. ඒ දේසේ තවත් සිසිල් අවස්ථාවක් හිමිලා තියෙනවා. ලෝකීය දේවාලවල මේ අවස්ථාවන් ආධිමේ තිබෙන කොච්චර ඉන්නවද? ඒ වගේම මේ අවස්ථාන් තිබුණත් දිහිරි ස්වභාවයකින් ඉන්න කෙනෙක් කන් නොඇසෙන ස්වභාවයකින් ඉන්න කෙනෙකුට ඒක කිසිම ඵලදායී දෙයක් වෙන්නේ නැහැ. අසරණත්වයක් තියෙනවා. ඒ වගේම මේ සියල්ලම තිබුණත් දියුණු ඥාන ශක්තියක් නැති තත්ත්වයකදී ඒකිනු පාලනයක් නොවෙන්නේ. ඒ වගේම විනස් පීඩු දුර්වලාත් භාවයෙන්පත් මේ ලෝකේ ජීවත් වෙන අසීමිත සත්ත්ව ප්‍රජාවක් අතර මේ ඒ වරප්‍රසාදයෙන් හිමිකරගත්ත සීමිත පිරිසක් තමයි ඔබ මා ඇතුළු පිරිස. ඒක අපිට තියෙන සුවිශේෂීම අවස්ථාව තමයි මේ නිර්මල ධර්මයක් ලැබී තිබෙනවා. ඒ නිර්මල බුද්ධ දේශිත ධර්මයේ තේරුම් ගැනීමට අවශ්‍ය පරිසරය පසුබිම ඥාන ශක්තිය තියෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර සම්පත්තිය බොහෝ හොඳට තියෙනවා. මේ ධර්ම මාර්ග ප්‍රතිපදාව ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑමේ වීර්ය උත්සාහයක් තියෙනවා. ඒ නිසා හැම දිනා තුළ මෙති කරගත යුතු සුදු මානසිකත්වයක් තමයි මට මේ ධර්ම මාර්ගය තුළ මගේ අරමුණ කරා යෑමට අවශ්‍ය කරන සියලු පහසුකම් තියෙනවා. මගේ ශක්තිය වර්ධනය කරගෙන ඒ අරමුණ ජය ගන්නට මම නොපසු බස්නා වීර්යෙන් යුක්තව කටයුතු කරනවා කියන අදිෂ්ඨානය ඇති කර ගැනීම අත්‍යවශ්‍යම දෙයක් වෙනවා. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්න පින්නසමි යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිත. බොහොම වැදගත් දේශනාවක්. ඒක මුලින් මම පැහැදිලි කළේ මේ හිත පුහුණු කරලා තියෙන්නේ, පුරුදු කරලා තියෙන්නේ, දියුණු කරලා තියෙන්නේ අපේ දැනුම ආකල්ප කුසලතා දියුණු වෙලා තියෙන්නේම බාහිර ලෝකයේ පිළිබඳ දැනුම අවබෝධය අධ්‍යක්ෂින් මුල් කරගෙන. ඒ නිසා මේ බාහිර ලෝකයක් එක්ක ඇති කරගන්න ස්වභාවය ගැටළු රසක් සඳහා මූලික හේතියක් බවට පත් වෙනවා. ඒක අත්‍යවශ්‍යයෙන් කළ යුත්තේ කුමක්ද කියන එක මේ ප්‍රත්‍යක්ෂන ලෝකී සත්‍යයට පැහැදිලි නැහැ. බුදුවරයෙකු පමණයි මේ පැහැදිලි මාර්ගය පෙන්වා දෙන්නේ. බුදුහාමුදුරු උපදේශ දෙනවා. බුදුහාමුදුරු පැහැදිලි කරනවා කොහොමද මේ හිත නිවීමකට පත් කරගන්නේ. මෙතෙක් කාලයක් දැවීම, තැවීම, ශෝක කිරීම, විවිධ ආකාර දුක් වේදනා වලට ගොදුරු වුණු සිත, ගොදුරු වුණු ජීවිතය කියන මුදවා ගන්න කොහොමද? මේ මුදවා ගැනීම සඳහා කළ යුතු දේ කුමක්ද කියන එක මෙහිදී පෙන්වා දෙනවා. යම් කිසි කෙනෙක් මේ කර්ම කාරණා පිළිබඳ ඇති දැනුම අවබෝධයක් මුල් කරගෙන අවශ්‍යතාවයක් හඳුනාගෙන සංසාරගත දුකින් මිදීමේ චේතනාවෙන්ම බලවත් වූ වීර්යයෙන් අදිස්ථානයේ සිහියේ යුක්තව කටයුතු කරනවා. ඒ පුද්ගලයා මේ හිත පිහිටවන ශේෂ්ත්‍රය වෙන්නේ සම්බෝධි අංගයසේ. අවබෝධය සඳහා පුහුණු කළ යුතු අංග කෙරෙහි තමයි ඒ ශේෂ්ත්‍රය තුළ තමයි හිත පිහිටවන්නේ. එතකොට ඉස්සාරෝ හිතක් පිහිටවන දැන්නේ සතර සතිපට්ඨානය ඇතුළු කොටගත්ත සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන ශේෂ්ත්‍රය තුළ හිත ඒ ශේෂ්ත්‍රය තුළ පිහිටුවා ගැනීම කියලා කියන්නේම සමාධිත බැලීම, තමා තුළින් ලෝකය අවබෝධ කර ගැනීමට ඒ ශක්තිය උපයෝගී කර ගැනීම. මෙතෙක් කාලයේ හිත පුරුදු වුණේ අස්තර දකින්න, බාහිර ලෝකය දකින්න, බාහිර අරමුණු වල ස්වභාවයන් තීරුම් ගන්න, ඒත් එක්ක ගණන් කරන පුරුදු වෙච්ච හිත දැන් ප්‍රතික්‍රියාව විදිහට ඊට ප්‍රතිවිරුද්ධ ස්වභාවය වෙනුවෙන් පුහුණුවක් ලබනවා. සම්බෝධි අංගයන් කෙරෙහි හිත පුහුණුවේ පිහිටවා ගන්නවා. සතර සතිපට්ඨාන සිහිය තමයි ප්‍රධාන කාරණා. ඒකට සිහිය පිහිටවා ගන්නවා. සිහිය පිහිටවා ගැනීම සම්මාචිත්තං සුභාවිතං බොහෝම හොඳට මනරින් කර්ම කාරණා පැහැදිලි වැටහීමකින් අවබෝධයකින් යුක්තව මේ ස්ථාවරෝ පිහිටවා ගන්න හේත ප්‍රධානම කාරණාව. ඒක මේ පිහිටවාගත්ත හේත භජන සතර සතිපට්ඨානේ සතර සම්මේ ප්‍රධාන වීර්ය සතර ඉන්ද්‍රියපාන. දැන් මේකට උමනාමකරන දේ තම අවබෝධය තුළ මේ හිත මේ ධර්මයන් තුළ පිහිටන කොට තමන් බලන්නේ තමන්ගේ ස්වභාවය මේ කය පිළිබඳව. මෙතෙක් කාලයක් දුරු කයත් ඒ පිළිහිටවා ගත්ත සිතෙන් මනා සිහියෙන් යුක්තව දකින කයත් අතර වෙනද ස්වභාවය. මේ ස්වභාවය ගැඹුරු නුවණින් ප්‍රත්‍යක්ෂ ඥානයකින් දකින තරමට බැලීමට පුරුද්දක් පුහුණුවක් ඇති කරගන්න. මයිදාත් සිහිපත් කළා වගේ කය මුල් කොටගත්ත වේදනාවන් හිත සිතේ සිටිවිලි මේ සමස්තය පිළිබඳවම බොහෝම ගැඹුරින් අධ්‍යයනයක යෙදෙනවා. මේ ගැඹුරින් කරන අධ්‍යයනය තුළ තමන්ට දැනෙනවා මම මගේ වශයෙන් හඳුනාගත්ත මේ කය තුළ සිදුවෙන ඒකාත්ව ක්‍රියාවලිය සම්පතියක් වශයෙන් මේ කයෙහි සිදුවෙන ශක්ති ප්‍රවාහයක ඇති වෙන චලන ක්‍රියාවලිය. ඒක මේක මතු පිටින් ඇස් දෙකට පෙනුණු දෙයට වඩා පවතන දීක ස්වභාවය මේ ප්‍රත්‍යක්ෂ ඥානයේ නෝනින් දකින්න දකින්න ඒක මොකවත් නෙමෙයි කියන්නේ පැහැදිලි වශයෙන් තමයි මායාකාරී ස්වභාවයම. මේ ස්වභාවය එහෙම දකින්න දකින්න තමන් එතකොට ගැඹුරු අවබෝධයකින් දකින්නට වඩා වඩාත් මේ බලවත් හිත ඒ කෙරෙහි නියම කරගෙන ඒ වගේම ඒ ශක්තිය වඩා වඩා දියුණු කරගෙන නැවත නැවතත් කෙලෙස් සහන් කරෙහි දුවන හිත ඒකෙන් මුදවාගෙන ඒ වගේම තමන් තුළ තියෙන ශක්තිය තවතවත් වැඩි දියුණු කරගෙන තමා කෙරෙහි තමාගේ ස්වභාවය දකින්නටම හිතේ කැමැත්තක්, හිතේ ආසාවක්, හිතේ ඕනෑකමක් ඇති කරගෙන ඒ පුහුණු ස්ථාවර වශයෙන් මේ හිතේ මුල් බැහැගන්න තරම තමයි. ඒක මේක ලේසි ක්‍රියාවලියක් නෙමෙයි ධර්මයෙන් පෙන්වුම් කරන්නේ, ප්‍රායෝගික අධ්‍යයන තුළ පෙන්වුම් කරන්නේ මොකද්ද? හිතේ මුල් බැහැගෙන තියෙන්නේ ලෝභ දෝෂ මෝහ කියන මේ අකුසල් මුල්. ඒවා මුල් බැහැගෙන තියෙනවා ගලවල උදුරලා දාන්න බැරි තරමටම භයානක විදිහට. පිළිකාවක් වගේ පැතිරලා තියෙනවා. ඒ විදිහට වර්ධනය වෙච්ච මේ දේ තමයි ක්‍රමානුකූලව ඉවත් කරන්න සිද්ධ වෙන්නේ. ඒකට මහා ප්‍රතිශක්තියක් අවශ්‍ය කරනවා. බලයක් අවශ්‍ය කරනවා. චින්නෝ පිරුක්කෝ පොනරේව රූපති ඉතර මතු පිටින් මැඩ පැත්තුවට හරියන්නේ නැවත නැවත පිළියලා වැඩෙනවා. ඒ නිසාම තමයි බුදුහාමුදුරු දේශනා කළේ මේ වීර්ය සතර සම්‍යක් ප්‍රධාන වීර්ය අතශීන් වැඩගත් වෙනවා. මේ පිහිටුවා ගත්තා වූ සිහිය දියුණු කරමින් අර මුල් බැසගත්ත කිලිස් මේකෙන් ක්‍රමානුකූලව උදුර්ණ දවමින් ඒක පිරිසිදු කරන්නේ ඉතින් නිර්මල ස්වභාවය උපදවා ගන්න ඒ සිත නික්ලේශී හිතක් බවට පත් කරන්න ගැඹුරු ව්‍යායාමක යෙදෙන්න සිද්ධ වෙනවා. ඒක පුහුණුවක් විදිහට ගත්තාම දිගින් දිගට ජීවිත කාලය තුල කෙනෙකු වැඩි වෑයමක් ධර්මයෙන් මේකම මෙතෙක් නොදුදු දෙයක්. චක්කුම් උදපාදි ඥානම් උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි වශයෙන් පෙන්වුම් කරන්නේ මේ මෙතෙක් කාලයක් තමන්ගේ දෑසට ඉන්ද්‍රිය ගෝචර තත්ත්වයේ හසු නොවුණු දේ පිළිබඳව ගැඹුරු ප්‍රත්‍යක්ෂ ඥානයකින් මේක දිහා බලන්න බලන්න තමන්ගේ මෙතෙක් නොදුරුපු දේ තමයි දැකෙන්නේ. හඳුනා නොගත්ත දේ තමයි හඳුනා ගන්න ලැබෙන්නේ. මේ යථාර්ථයේ තමන් තමා තුළින්ම දකින්නේ. ඒක ප්‍රමාණිකව දියුණු වෙනකොට ඡන්ද චිත්ත විරිය විමර්ශන වශයෙන් ඒ තුලම දියුණු කරගත්ත බලයක් ශක්තියක් තමන් තුළම ගොඩනගාගෙන තමයි ඉදිරියට යන්නේ. එතන මේ විදිහට මේ ගැඹුරු අවබෝධයකින් යොමු කරගත්ත මානසික ස්වභාවයකින් තමාගේ හිත, තමාගේ කය හා ආශ්‍රිතව පවත්නා වූ මේ විවිධාකාර අද්දකීම් වල යථා ස්වභාවය කියාකාරයෙන් දකින්නට හිත පුහුණු කරගැනීමේ ක්‍රියාවලිය දවසකින් දෙකකින් මනසෙන් අවුරුද්දකින් සමාරකින් කියලා හිතියත් මේ දීර්ඝ කාලයක ප්‍රතිඵලය පිළිගන්න මම හිතන්නේ ධර්ම පෙන්නුම් කරන්නේ ඔබ අපි එකතුලා දැන් මේ වැඩගත් සම්භාවනීය අවස්ථාවකට යොමු වෙලා තියෙන්නේ ධර්මය හා සම්බන්ධ වැඩ පිළිලකට යොමු වෙලා තියෙන්නේ සතර මූලින්දී මේක ප්‍රමුණා කරන ආකල්ප සම්පත් ජීවු කරගෙන තියෙන්නේ. ඒ නිසා ඒවා තව තවත් දියුණු කරගැනීමෙන් මූලික අරමුණ කරා යෑමට උවමනා කරන ශක්තිය තමයි ඒක රාශීලා තියෙන්නේ. ලෝක කොහේ හිටියත් කල්යාණ මිත්‍ර ධර්මතාවයන් ශක්තිය පිළිබඳව තියෙනවා. ඒ ධර්මයට උමනා කරන මානසිකත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඒත් එක්ක යන වැඩ පිළිලකට අවතීනලා ඉන්න හැම දිනම. ඉතින් දැන් මේ හැමෝම තම තමා තුළ මේ පිහිටවගත්ත මානසික ස්වභාවය පිළිබඳව විමසා බැලීම අතිශයින් වැදගත්කමක් තියෙනවා. මේ සම්බෝධි අංගවල සතර සතිපට්ඨානයි, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්ධිපාදයි. ඒ ඒ කියන ධර්මතාවය කොහොමද සායෝජ්‍ය තමන් තුළ වර්ධනය වෙන්නේ, පවතින්නේ, වර්ධනය වෙලා තියෙන්නේ, ඒවායේ ප්‍රතිඵල තමන් කොහොමද භුක්ති විඳින්නේ? මේ විදිහට හිත පුහුණු වෙනකොට හිතට මේවා ලොකු බලපෑමක් කරනකොට හිතට නොදැනුවත්වම හිතට ආවේනික ධර්මයන් බවට පත් වෙනවා. ආවේනික ධර්මයන් වෙලා තිබ්බ කෙලෙස් උපදවන මාර්ගය මෙතනදී හිතට ආවේනික ධර්මයන් බවට පත් වෙන්නේ ටික ටික නික්ලේශී කම මාර්ගය. එතකොට මේ මෙහෙම හිත පුහුණු වෙනකොට සමන්ද නායකත්වයක් දෙන්නේ දැන් මේ පුහුණු කරගන්න හිත. එහෙම නොවෙනකොට නොපුහුණු හිත තමයි හැමතිස්සෙම සමන්ද නායකත්වයේ දෙන්නේ. නොපුහුණු හිතින් තරහක් ඇති වෙන්න ඕන තැන තරහ ඇති කරගෙන ඒකට ගැටිලා ඒත් එක පීඩාවට පත් වෙනවා. ආසාවක් ඇති කරගන්න ඕන තැන ආසාවක් ඇති කරගෙන ඒත් එක කටයුතු කරන විවිධ අද්දකින් ලබනවා. ඒ නොපුහුණු හිත ඒ නිවන් මාගින් ප්‍රතිරුද්ධ හිත. දැන් පුහුණුවක් ලබන්නා වූ හිතට නායකත්වය ලබා දෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් විදිහට. සමන්තුල ගොඩනගන්නේ මේ පැහැදිලි නිවැරදි අවබෝධය තුළ නිවැරදි ගමන් මඟ. ඒක තමයි දන්නවා මේ ටික දියුණු වෙන ධර්මතාවයන් තුළ පැහැදිලි වශයෙන්ම තමන් ඉන්න තැන තමන්ට තේරෙන්නේ. ඒක බාහිර වශයෙන් ඇති වෙන දේවල් බාහිර වශයෙන් තමන් ක්‍රී බලපාන දේ. මේ තරහ ඇති වෙන ඕන තැනකදී සිහියෙන් තරහ දිහා බලන්න. තරහ කියන දේෙන් බැහැර වෙලා සිහියෙන් ඒ දිහා බලමින් කොම්පාව මෛත්‍රිය පුදුමනේ. ගැටෙන්න දෙයක් නැති ස්වභාවයකින් දැකීම තමන්ට නායකත්වයේ දෙන්නේ දැන් මේ තමන්ගේ ස්වභාවයේ ගැඹුරු නුවණකින් දකිනු ලබන පුහුණු. ඒ පුහුණුවක් ලබන හිතක දියුණු වෙන්නේ දියුණු ආකල්ප. නොදියුණු ආකල්ප ඇති වෙන්නේ මේ ස්වභාවය පිළිබඳව තියෙන වැරදි අවබෝධය නිසා. මේ ස්වභාවයේ සමා පිළිබඳව තියෙන ස්වභාවයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබනකොට දියුණු ආකල්ප තමයි හිතේ උපදින්නේ. ඒක තමයි දකින්න මෙතන සත්‍යයේ පුද්ගලිය වශයෙන් ගන්න දෙයක් කියලා තේින්න දෙයක් නැහැ. ගැටෙන්න දෙයක් නැහැ, එරෙන්න දෙයක් නැහැ. එතකොට මේ ලබා ගන්නා වූ පැහැදිලි, නිවැරදි, නිර්වෝල් අවබෝධය ඉතින් තමයි සමන්ද බාහිර ලෝකෙන් එන අරමුණුත් එක්ක ගනඳුනු කරන්න මඟ පෙන්නන්නේ. එතකොට දැන් සම්මාචිත් අසුභාවයක මොකද මේ හිත පිහිටවගෙන දැන් මේ කරන ගණදෙන්නේදී බාහිරින් එන ලාභයෙන් අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක් වේදින විවිධාකාර දේ පිටස්තරින් එනවා. මේ හැමදේම ටිකෙන් ටික දකින්න පුළුවන්. මුලින්ම තරහක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන තරහ දකින්න පුළුවන්. ඒ ඇති වෙන තරහේ තියෙන ශූන්‍යත්වය දකින්න පුළුවන්. ඒ වගේම තමන්ගේ මෝඩකම දකින්න පුළුවන්. ඒ වගේම බාහිර පුද්ගලයාගේ බාහිර අරමුණු වල තියෙන සුරෝල් ස්වභාවය දකින්න පුළුවන්. විවිධ පැතිවල මේව විශ්ලේෂණය කරමින් හිත පුහුණු කරනකොට ඇත්තටම අපි සිහිපත් කළා වගේ දැන් මේ අම්මා කෙනෙක් කිසි දෙයක් නොතේරෙන දරුවෙක් හොඳට රැක බලාගෙන හොඳට පෝෂණය කරගෙන යනකොට දරුවා කායික මානසික වශයෙන් හොඳට පෝෂණය වෙන ලොකු මහත් වෙනවා. යම් කිසි අම්ම කෙනෙකුට හරියට ඒක කරන්න බැරුනොත් එහෙනම් එක්කෝ දරුවා අන්ධෙක් වී එහෙම නැත්නම් පිච්චිලා පීඩාවකට පත් වෙන්න පුළුවන් නේද? අම්මා කෙනෙක්ගේ මේ වගකීම තුළ හරියාකාරවම ප්‍රතිඵලයක් ලැබෙන දරුවෙකුගේ ජීවිතයට සුවයක් වෙන ඒ වගේම තමයි අර පිළිටවාගත්තා වූ හිත බෝධිපාක්ෂික ධර්මවල ස්ථාවර වශයෙන් පිළිටවාගත්ත හිත තමයි හැම තිස්සෙම සමන්ත ඉන්ද්‍රිය ධර්ම විදිහට සමන්ත මඟ පෙන්වීමක් කරන්නේ. සද්ධා විදීත අසද්ද සතිමාදි පඤ්ඤාවසෙන් ගත්තාම කරුණු තුල සාරාංශයෙන් ගත්තාම පෙන්වන්න කරන්නේ බාහිර ලෝකෙන් ලැබෙන අරමුණු කෙරෙහි තමන් ලබා දෙන ප්‍රතික්‍රියාවත් එක්ක තමන්ගේ තියෙන මුහුකුරාගේ බව, දියුණු බව, ඒ දියුණු ආකල්පත් කොහොමද ඇලීමින් ගැටීමින් තොරව ඉවේ ස්වභාවයේ තීරුම් ගැන කටයුතු කරන්නේ. ඉන්ද්‍රිය කියන වචනේ තීරුම තමයි නායකත්වය කියන එක. ප්‍රධානත්වය නායකත්වය. දැන් අපි දන්නවා මේ පංචේන්ද්‍රයන් නේ කනනාති දිය ශරීරෙන්නේ. ඇහැ කියනක ඉන්ද්‍රියක් ඉන්නේ. මොකද මේ ශරීරයේ පවත්වාගෙන යෑම ලොකු නායකත්වයක්. ඇස් දෙක පේන්නේ නැත්නම් එහෙම ලොකු අපහසුතාවයන් රසක් ඇති වෙනවා. කන් ඇහෙන්නේ නැත්නම් පීඩාවක් ඇති වෙනවා. දැන් මේ ඒ විදිහට දැන් ඉන්ද්‍රයන්ගේ ශක්තිය නිසා තමයි ජීවිතයක් පවත්වාගෙන යන්නේ මේ ලොකු උපකාරයක් ලැබෙන්නේ. මේ නායකත්වය දෙන්නේ එතකොට මේ ජීවිතයේට ඉන්ද්‍රයන්. ඒ නිසා තමයි නායකත්වයේ කියන අර්ථයෙන් ප්‍රධානත්වය. නමුත් දැන් ප්‍රත්‍යඥන සත්‍යයදී ගෙහම වුණාට ලෝකෝත්තර ගමන් මක්කදී මේ ඉන්ද්‍රිය ධර්ම විදිහට දිනු වෙන්න ඕනේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන්නේ ශ්‍රද්ධාව කියලා කියන්නේ අරමුණු පැහැදිලි වශයෙන්ම හඳුනා ගැනීම, ඒක පිළිබඳව වැඩි කරගන්නා නිවැරදි පැහැදිලි ගැඹුරු අවබෝධය. ඒකෝ දැන් සමාතුලි මේව දකින්න දකින්න පැහැදිලි වශයෙන්ම වැරදි ආකල්ප වලින් හිත නිදනවා. නිවැරදි ආකල්පත් එක තමයි හිත දියුම වෙන්නේ. යෝධියට තමන්ගේ සිතට තමන් ලබා දෙන නායකත්වය තමයි මේ පුහුණුව තුළින් විශේෂයෙන්ම ලැබෙන්නේ. ඒ පුහුණුව තුළ හිත තව තවත් පුහුණු වෙනකොට, දියුණු වෙනකොට ඒකම ප්‍රතිශක්තියක් බවට පත් වෙනවා. බල ධර්මයක් විදිහට බලයක් කියලා කියන දැන් ඔය මේ ඕගතරන් සූත්‍රයෙන් ලස්සනට පැහැදිලි කරන මේ ධර්මතාවය මුල් කරගෙන සසරට ඉක්තු වුණු සත්‍යයෙන් දැන් සසරින් මිදෙන්න ක්‍රියාකරන පිළිවෙල උපමාවක් විදිහට පෙන්වන කරන සැඩපහරකට එක දිච්ච කෙනෙක් සැඩපහරේ මෙන්න මේ ධර්මතාවයන් කොහොමද ඒ පුහුණු කරමින් ඒකෙන් සැඩපහරින් මිදෙන්න ඒව උපාය මාර්ගයක් කරගන්නේ ඒකෙන් කොහොමද ප්‍රතිඵලයක් ලබන්නේ. එතකොට කෙනෙකුට අවශ්‍ය කරනවා මේ ධර්මතාවයන් පිළිබඳ බොහොම පැහැදිලි අවබෝධයක් ප්‍රායෝගික මට්ටමේ. ඉතින් මේ නායකත්වයක් ලබා දෙන්නේ අපිට එතකොට දියුණු ආකල්ප තුළ මමත්වයේ මුල් කරගෙන මෙතෙක් කාලයක් ලෝභ දෝෂ මෝහ කියන වට යටත්ව සකස් වුණු ආකල්ප මේ අරමුණු ඒ කුසලතා ඊට වෙනස් වූ ස්වභාවයකින් දියුණු ආකල්ප තුළ ගොඩනැගීමෙන් ලෝභකමින් මිදෙමින්, ද්වේෂයෙන් මිදෙමින්, මෝහයෙන් මිදෙමින් දියුණු කුසලතාවයන් තුළ මේ සකස් වෙන හිත ඉහිත අමානුකූල සකස් වෙමින් දියුණු ආකල්ප තුළ සංවර්ධනය වෙන දියුණු ආකල්ප තුළ ගොඩනගෙන හිත ඇස්තුව ජීවත් වෙනකොට සමන්ල දෙන්න තමන් තුළ මේ බෝසත් පාරමී ධර්මයන් එහෙම බෝධිපාක්ෂික ධර්මයන් මොහොපුරා යන ස්වභාවය. ඉතින් මේ මොහොතේම දකින්න පුළුවන් තම තමන්ට තමා තුළින් කොහොමද මේ අතර සතිපට්ඨානයේ මුල් කොටගත්ත පුහුණු ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න ලබන පුහුණු බල ධර්මයක් වෙලා ලබන පුහුණු. දැන් මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මට්ටමට හිත සකස් වෙනකොට අටලෝ දහමින් කම්පා නොවන ස්වභාවයකින් බාහිර ලෝකයේ අරමුණු සමන්ගේ හිතට පිළිගැනීමක් හෝ ගැටීමක් නොමැතිව ඒවයේ ස්වභාවය දකින ඉදිරියට යන මානසික ශක්තියක් ඇතුව තමන් වර්ධනය වෙන ආකාරයේ තමන් ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට පුරුදු කරනකොට, පුහුණු කරනකොට, ඒ ඔස්සේ වැඩගස් කරනකොට කෙනෙකුට මේත් එක්ක ලැබෙන ප්‍රවීණත්වයේ ඊසං සම්බෝධියන් දීසු සම්මාචිත්ත ස්වභාවික බොහෝම හොඳට යමක් අවබෝධයක් වෙන පුද්ගලයෙක් තමාගේ හිත මේ බෝධිපාක්ෂික ධර්ම වල පිහිටවාගෙන පුහුණු කරන, වර්ධු කරන, දියුණු කරන වැඩ පිළිවෙලක් එක්ක ඉදිරියට යන ස්වභාවයක් තමයි දැකෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ පුහුණුවේදී දැන් බෝධිපාක්ෂික ධර්මවල පිටුපුම් කරනකොට කොහොමද බුදුහාමුදුර කියන්නේ? ආදාන පටිනිස්සද්දී සාමාන්‍ය ජීවිතයේදී අරමුණු ඉතින් උපාදානයන් කොට ගන්න බොහෝ දේ තියෙනවා. ඊළඟට ගැටෙන්න බොහෝ දේ තියෙනවා. උපාදානයන් කොට ගන්න දේ නිසා තමයි ඒක අපිරිසිදු වෙලා කෙලෙස් ඉපදෙලා පීඩාවක් ඇති වෙන්නේ. ගැටීමට හේතු වෙන දේ නිසා තමයි ඉත පීඩාවට පත් වෙලා කෙලෙස් උපදින්නේ. සසදුක. මේ සසර දුක උපදින්නේ ඇලීම් ගැටීම් කියන දෙකම නිසා. දැන් මේ ධහම පුහුණු කරන මානසික තත්ත්වයකදී ඇලීමෙහි නොඇලී සිටීම ක්‍රමත්ත ඇති කරගන්නවා. අර ලස්සන ඉගැන්වීම. ඇලීමෙහි නොඇලී සිටීමට කැමැත්තක්. ඡන්ද චිත්ත විරිය විමාංශාවෙන් දැන් මේ කැමැත්ත ඇති කරගන්නේ මේ සතරින් මිදෙන්නට. ඇලීමට තියෙන දේ නොඇලී සිටීමට ලබන පුහුණුව ලබන්නේ අවබෝධය තුළ. ඒක බාහිර වශයෙන් මේ බලහත්කාරයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇලීමට තියෙන දේ නොඇලී සිටින්නේ වාදී වෙන වැස වශයෙන් දැකීම සහ අවබෝධ කර ගැනීම නිසා. ආස්වාද ආදීනව කියන තත්ත්වයන් යටතේ පැවතුණු මනස ඒකෙන් මුදවාගෙන නිස්සරණයක් ඇති කරගන්න. ඇති කරගන්නේ මේ නිස්සරණ එහෙම නැත්නම් ඒකෙන් මිදෙන්නේ අවබෝධය තුළ. එතකොට ඇලීමෙහි නොඇලී සිටීමත් කැනත්ත ඇති වෙන්නේ මේ ඒ ගැනම හිතාගන්න මේ ඒ අවබෝධය තුළ මේ බෝධිපාක්ෂික ධර්මය පුහුණුව ලබන එකේ ප්‍රතිඵලයක් විදිහට මොහු පුරායන දැනුමින් අවබෝධයෙන් අධ්‍යක්ෂින් වලින් එයාට පුළුවන් මෙතෙක් කාලයක් මේ අරමුණු රසයත් එක්ක ඇලීමෙන් සවතුණු මානසිකත්වයේ ඒකෙන් නිදුවා ගන්නට බොහෝම සෞම්‍ය ආකාරයකට දත්ත උත්සාහයේ ප්‍රතිඵල විදිහට ජීවිතය අත්දකින්න පුළුවන්. එතකොට ඒ දෙම මෙතෙක් කාලයක් ඇති කරපු බරපතල ගැටලු රසක් නැති වෙනවා. දැන් අපි දැන් මේ වෙලාවේ යම් කිසි දෙයක් නිසා දුකක් විඳිනවා නම් අපි ඊට කලින් ඒත් එක්ක ඇති කරගත්ත ඇලීමක් තමයි මුල් වෙලා තියෙන්නේ. ඒ එවැනි දෙයක් එක්ක ඇලීමක් තිබ්බනම් එහෙම ඒ නිසා දුකක් ඇති වෙන්න හේතුවක් නැහැ. බයක් ඇති වෙන්න හේතුවක් නැහැ. තරහක් ඇති වෙන්න හේතුවක් නැහැ. පීඩාවක් ඇති වෙන්න හේතුවක් නැහැ. එතකොට මේ මොහොත තුළ දැන් මේ සිහිය දියුණු කරගෙන අතීතයේ ලැබුව අද්දකින් සියල්ලම ගැඹුරු නෝනින් දකින්නවා වගේ මේ මොහොතේ. දැන් මේ මොහොත තුළ දියුණු කරගත්ත මේ මානසික ශක්තියත් එක්ක තමන් බාහිර ලෝකයේ තුල ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන්නේ අවබෝධය යුක්තව පුහුණු කළ මනසකින් ජීවත් වෙනවා. එතකොට ඇලීමට ප්‍රතිබුද්ධය තිබ්බත් ඇලෙන්න හේතු සාධකයක් නැහැ කියන එක තමන් ඇතුළේ තියෙන අවබෝධයෙන්ම දන්නේ. බාහිර ලෝකෙ දැක්කට ඒ අරමුණු ප්‍රවතුනාට අරමුණු වල වරදක් කියවෙන්නේ නැහැ. මේ වරද තියෙන තමන්ගේ හිතේ කියන එක තමන් මෙතෙක් කාලේ නොදැක්ක මේ පුහුණුව තුළ තමන් ඒක දකින මට්ටමකට ඒක දියුණු වුණා. මම මගේ කියන බලවත් දුර්වල ආකල්ප වලින් පිට නිදිලා බොහොම නිදහස් වූ සාමකාමී මානසික ස්වභාවයක් සමන්තල මේ යාප්ත වෙච්ච පුළුල්ුණු මානසික ස්වභාවයක් සැහැල්ලු මනස ගොඩනගින්න ගොඩනගින්න සමන් දකින්න මුළුමහත් ලෝකයෙන් පවතින ස්වභාවය. ඉතින් මේ ස්වභාවය තුළ ඇලෙන්න ගැටෙන්න කිසි දෙයක් ඇත්තේ නැහැ. පවතින ස්වභාවයේ දකින මනස. ඊළඟට මේ ආදානෙදි ගැටීමක් ඇති දෙයක නොගැටී සිටිනු. ගැටීමක් ඇති වෙන්න තියෙන දෙයක නොගැටී සිටින්නේ ඒහි නියම ස්වභාවය අවබෝධ කරගත්ත පස්සේකට මේක දියුණු කරගන්න තියෙනවා. ඔබට පැහැදිලි වශයෙන් දන්නවා දැන් ගැටීමක් ඇති වෙන පිළිමන කැමැත්තක් ඇති කරගන්න. දැන් ඒක හිතේ කැමැත්තක් ඇති වෙන්නේ මෙතෙක් කාලේ කැමැත්තක් ඇති වෙලා තිබ්බේ ඇලීමට සුදුසු දෙයක ඇලෙන්න කැමැත්තක් තිබ්බා. දැන් මේ බෝධිපාක්ෂික ධර්මය පුහුණු කරන හේතක ඇලීමට තිබෙන දෙහි නොඇලී සිටීමට කැමැත්තක් ඇති කරගන්න. ඒ කැමැත්ත ස්වභාවයෙන්ම අවබෝධය තුළ මැති වෙනවා. ඊළඟට ගැටීමකට හේතු වෙන අරමුණදී නොගැති සිටීමට කැමැත්තක් ඇති කරගන්න. එතනදිත් ඒ ආස්වාද ආදීනව නිස්සරණ කියන මේවා පිළිබඳව මේ පැහැදිලි වශයෙන්ම සමාත්තුලින්ම ලබන ගැඹුරු දැනුම අවබෝධය තුළ. ඉතින් මේ ආකාරයට යම් කිසි කෙනෙක් මේ හිත පුහුණු කරනකොට භාවිතා බහුලීගත බහුල වශයෙන් විවිධාකාර වශයෙන් හිත දීර්ඝ කාලයක් මුළුල්ලේම පුහුණු කරමින් පුරුදු කරමින් දියුණු කරමින් යන හිතේ තමන් නොදෙන උත්තම තමන් දන්නවා මේ සංඛ්‍යාත්මක වශයෙන් මේ බෝධිපාක්ෂික ධර්ම මෙහෙමයි මෙහෙමයි දිනලා තියෙන කියලා බලන්න නෙමෙයි දැන් පද්ධතියක් විදිහට මේකේ ක්‍රියාකාරීත්වය ඒ ආකාරයෙන්ම මේකේ ප්‍රයෝජන දුර්වල ආකල්ප වලින් හිත නිදිලා දියුණු ආකල්ප තුළ හිත ඉදිරියට යනවා. ඒ වගේම මේක නුදුතු පැහැදිලි යමක් දකින්ද තරමට මේ හිතේ දියුණුව ගොඩනගෙන මේ ශක්තිය තමන් තුළ නොදිනුවත්ම ඇති වෙන්නේ මේ හිත උවමනාසන පිළිතුවාගෙන ඒ දියුණු කිරීම නිසා. සම්මා චිත්තං සුභාවිතං ආදාන පටින් සද්ධි අනුපාදාය මේ විදිහට යම් කිසි කෙනෙක් ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙනවා. ඒ වගේ නොඇලී සිටීම නිසා නොගැටී සිටීම කැමැත්තක් ඇති වෙනවා. ඡන්ද චිත්ත විරිය වීමන්තන් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය සතර සිද්ධිපාදේ මේ ධර්මයන් තුල පුහුණු කරමින් යන හේතේ නිරන්තරයෙන්ම නායකත්වයේ දෙන්නේ මේ මුක්තිකාමී සමමග කොසිමයි. කෙලෙස් උපදවාණ්ඩු වමනා කරන වැඩ පිළිලක් එතන පිටින් දිලක් නැහැ. නිතරම ආකල්ප වශයෙන් තමයි දියුණු අත්දැකීම වාස්තු සිගෙන තියෙනවා. නොදියුණු ආකල්ප වල ජීවත් වෙන සාක්කල් හැමතිස්සෙම තමන්ද වැරදි අදහස් වැරදි උපදේශ වැරදි මඟ පෙන්වීම තමයි තියෙන්නේ. ඒ නිසා නිතරම ගැටෙන්න දේවල් තියෙනවා, ඇලෙන්න දේවල් තියෙනවා, පීඩාවපත් වෙන දේවල් තියෙනවා. නමුත් මෙතික් කාලයක් මේ සසරේ පැවතුනේ මෙන්න මේ ස්වභාවයේ මේ ගුදුරු වීමෙන් වලකින් දුන වැඩ පිළිවෙල තමන් ඉදිරියට යන ගමනේදී ප්‍රමාණිකූලව තමන් ජීුණු වෙනවා. මෙතික් කාලයක් තමන් තුළ සංගවී පැවතුන ශක්තියින් උත්පාදනය වෙමින් ඒ බුදුජානන් වහන්සේගේ සීල ධර්මයේ අනුගමනය කරමින් ලබන ශක්තිය කියලා. එතන තමයි සැබවින්ම බුදුහාමුදුරුවෝ කියපු දේ තුළ පැහැදිලි අවබෝධයක් ඇති වෙන්නේ. බුදු කෙනෙකු කෙරෙහි මහත් වූ ගෞරවයක් උපදින්නේ එතනමයි. එහෙම නැත්නම් බුදු කෙනෙක් කියලා හිතාගෙන මහා විශාල පිළිමයක් හදාගන්න පුළුවන්, විශාල මල් ගොඩක් පූජා කරන්න පුළුවන්, ඉතින් මේ දියුණු අන්දවන්න පුළුවන් වාදේවල් බුදුහාමුදුරුවෝ කියලා. හැබැයි සැබෑ බුද්ධත්වයේ දකින්නේ තමන් තුළින් මේ ලබන පුහුණුව තුළ. එතෙන්ට ප්‍රතිමාවක් අවශ්‍ය කරන්නේ නැහැ. අවබෝධ ඥානය තුළ බුදුහාමුදුරුවෝ කෙරෙහි උපදින මේ පැහැදිලි මානසික පිරිසුදු ස්වභාවය වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකෝට ඒ බුදු කෙනෙකුටම පැවතිච්චි අසීමිත බුද්ධ ගුණයෙන් යම් ප්‍රමාණයක් හෝ තමන් තුළ මානසික වශයෙන් සංවර්ධනය වෙනවා. ඒ දියුණුවේ ප්‍රතිඵලයක් විදිහට නේ තමන් දකින්නේ සත්‍ය. අපි දැන් පසුකාලීන සිද්ධ වෙච්චේ තමයි මේක මේ පැහැදිලිව තේරුම් ගන්න කරුව ඒ බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ හරියාකාරව තේරුම් ගැනීම ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ප්‍රායෝගිකව පුහුණුව ලැබුණේ තමන් තුළින් දකින්න ඉන්න බුදුහාමුදුරුවෝ මේ ප්‍රතිනිර්මාණය කරගෙන අපි ඒත් එක්ක හදාගත්ත වැඩ පිළිවෙලක් තුල යන මහන්සි යන්නේ අර මේ ධර්මයෙන් ප්‍රමාණිකුණු ඈත් වීම ප්‍රතිඵලයක්. ඒ නිසා මේ සමාධියට හැරෙමින් තමාගේ ස්වභාවය තේරුම් ගනිමින් මේ කියන ගහම තුළ හිත පිහිටවාගෙන ලබන පුහුණුවේදී ශ්‍රද්ධාව උපදින්න එතනයි. බුදුහාමුදුරුවෝ අනිත්‍ය කියලා මෙච්චර කාලයක් කියලා අනිත්‍ය අනිත්‍ය කියලා අපි වචන වලින් අහලා තිබ්බරදී තමන් තුළින් මේදී හරියටම ප්‍රායෝගිකව දකිනකොට තමන්ට දැනෙනවා මේ ජීවු සත්‍ය ප්‍රායෝගිකව. ඒ තමයි මේ ශාස්ත්‍රෝරයය කෙරෙහි මේ දර්ශනය කෙරෙහි මහා පැහැදීමක් සුබ ගෞරවයක් විශ්වාසයක් ඇති වෙන්නේ වඩා වඩා. ඒකෝ මේ තමන් තුළින් අභ්‍යන්තරික වශයෙන් ඇති වෙන පාරිශුද්ධ භාවයේ මුල් කරගෙන උපදින ශක්තිය. මේ ශක්තිය තමයි තව තවත් දියුණු කරගෙන ඉදිරියට යන්නේ. ඒ තුළ තමයි චිත්ත පාරිශුද්ධිය උපදින්නේ. ඒ තුළ තමයි ලෝකයේ මෙතෙක් කාලයක් තිබුණු ගැටුම් වලින් නිදහසක් තියෙන්නේ. යෝ සහස්සං සහස්සේන සංගාමී මානසීජිනේ ඒකං ජීවි අත්තානං සවේ සංග්‍රාම ජිත්තුමු බුදුහාමුදුරු පැහැදිලි කළේ. එනිසා හැමතිස්සෙම ගැටුම තියෙන්නේ පිටස්තර ලෝකයේ කියලා තමයි කල්පනා කළේ. ඒ නිසා මිනිස්සු එකිනෙකාගේ ගැටුම් ඇති කරගෙන එකිනෙකා පරාජය කරන්න මහන්සි ගන්නවා. තමන්ගේ ශක්තිය ප්‍රයෝගී කරගෙන අනිකා මැඩපවත්තන්න මහන්සි ගන්නවා. මේ ලෝකයේ ස්වභාවය ඒක පුද්ගලයේ තවත් පුද්ගලයේ යටපත් කරගෙන මැඩපවත්තගෙන ජයග්‍රහණයක් ලබන්න මහන්සි ගන්නවා. එහෙම නැත්නම් කණ්ඩායමක් තවත් කණ්ඩායමක් මැඩපවත්තලා විනාශ කරලා ජය ගන්න මහන්සි ගන්නවා. සමාජයේ තව සමාජය නිරතක් තව රටක් කොයි විදිහට ගැතුම කියන එක හැමතිස්සෙම පැවතුනේ බාහිර ලෝකෙම ප්‍රත්‍යඥ මනසක් එක්ක. බුදුහාමුදුරු ධර්මයෙන් පෙන්වුම් කරනවා යෝ සහස්සං සහස්සේන සංගාමී මාංශේති. යම් කිසි පුද්ගලයෙක් 10000ක් ලක්ෂයක් විතර රාජ්‍ය කරන ජයග්‍රහණයක් ලැබුවත් ඒක නෙමෙයි නියම පරාජය. ඒකංග දෙවිය අස්ථානං සවේ සංග්‍රාම දුක්තම ලෝකේ බාහිර වශයෙන් මිනිස්සු ලබන සියලු ජයග්‍රහණයන්ට වඩා ලබා ගත හැකි උතුම්ම ජයග්‍රහණය ලබා ගත හැකි උතුම්ම ජයග්‍රහණය සිදීර් බුදුහාමුදුරු දේශනා කළේ මේ හිත කෙලෙසෙන් මුදවා ගැනීම. දැන් මේ වැඩ පිළිවෙල තුල තියෙන්නේ හිතේ මෙලෙස කාලයක් සැවරලා ගොමස් වැඩයක් වෙලා තිබුණේ කෙලෙස් නැමැති අසුචි වලින් පිරිසිදු කරගන්න වැඩ පිළිවෙල. ඒක තමයි මේ පුහුණුව තුළ වෙනක ප්‍රතිඵල විදිහට ලබන්නේ. ඒ නිසා විශේෂයෙන්ම හිතට ආවේනික ධර්මයන් බවට පත් වෙලා තියෙන මේ දියුණු අදහස්, දියුණු ආකල්ප, දියුණු කුසලතා මේ සත්‍යික බෝධිපාසික ධර්මයන් තුළ ලබන පුහුණුව තුළ. ඒකෙන් බැහැර වෙලා ප්‍රත්‍යඥ මනස තුළ නොදියුණු අදහස් තියෙනවා, නොදියුණු කල්පත තියෙනවා, නොදියුණු කුසලතා තියෙනවා. ඒ හැම කිසිම සාසර දුකට හේතුන දේවල්. දැන් ඉතෙක් කාලයක් සතර දුකට හේතු වෙච්ච දේ එහෙමයි කියලා තේරුම් ගන්න ඒකෙන් මෙදෙන්න ඕන මේ විදිහ කියන එක නුවණින් මෙහි කරනවා. මේ පිළිතුරගත හේතය දියුණු කරමින් යන ගමනේදී අර ඉතෙක් කාලයක් සංගවි පැවතුණු සියලු කෙලෙසුන්ගේ බලය ක්‍රමානුකූලව හීන වෙමින් යන වැඩ පිළිවෙලක් මේ ගොඩනගන්නේ. හරියට අර බලවත් මුල්ලදලා වර්ධනය වෙච්ච එකක් ප්‍රමාණිකූල දුර්වල කරමින් ටිකෙන් ටික ටිකෙන් ටික උතුරලාම අයින් කරන ප්‍රස්තයකට. එහෙම නැත්නම් පැතිරලා ගිය පිළිකාව ඒ පිළිකා විස මේ ශෛල ටිකෙන් ටික ටිකෙන් ටික දක්ෂ වෛද්‍යවරයෙක් ඉවත් කරලා දාලා පිළිකාවෙන් සුවයක් ලබන්න පුහුණු කරනවා වගේ. මේ හිතේ හැම තැනකම මොහ ශරීරයේ පුරාම පැතිරලා තියෙන කෙලෙස් උපදවම් වුණා ගන්න ශක්තිය. ඒක තමයි අඳුනාගෙන ඒකින් හිත මුදවා ගන්න වැඩ පිළිලේ තමයි සිහියේ දියුණු කරගන්නේ. මේ හිත ඉදිරියට ශක්ති සම්පන්න විදිහෙන් බලවත් ආකාරයෙන් ගොඩනගා ගත්තාම කෙලෙස් නැමති සතුරන් මෙතෙක් කාලයක් මේ සසර දුකට පත් කරවමින් සසර දුකේ ගොදුර බවට පත් කරවමින් ප්‍රයවතුන ස්වභාවයෙන් මේ හිත මුදවාගෙන තමන් තුළ දියුණු වෙච්ච මහා බලපරාක්‍රමයේ තමයි ඒ සියලු කෙලෙස් නැමති සතුරන් සියලු දෙනා පරාජය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙතෙක් කාලයක් ගොඩ ගැහලා තිබ්බ අපද්‍රව්‍ය සියල්ලම බොහෝම කයින් කරලා දාලා අතිශයින් පාරිශුද්ධ ස්වභාවයක් තමන් තුළ අභ්‍යන්තරික වශයෙන් ඇති කිරීම. මේ විදිහට ලබන පුහුණුවේ දීපින්නතුනි අවසානයේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සංක්ෂිප්ත වශයෙන් ගත්තාම සීල සමාධි ප්‍රඥා කියන ඒක සාරාංශ වෙන්නේ. ඒකට දැන් සීලය කියන්නේ අපිට පේනවා මේ බලහත්කාරයෙන් රකින්න කියන දෙයක් නෙමෙයි. මේ පුහුණුව තුල කෙනෙක් දිනුන වෙනකොට එයා තුළ අභ්‍යන්තරික වාසියෙන් සැබවින් නැති වෙන හික්මීම, ශික්ෂණය, අවබෝධය තුළ ඇති වෙන හික්මීම. ඒක කෙනෙකුට ඉපස්සියක් කරන් දුවමන මානසිකත්වයක් නෙමෙයි. හැමතිස්සෙම දිනුන ආග්‍රහ සාකල්ප තුළ ඉන්නේ. ඒකට ආත්මార్థය කියන එක ප්‍රමාණිකුළු බැහැරලා යන්නේ. මෙත්තා මුදිතා කරුණා උපේක්ෂා කියන මේ ධර්මයන් දිනු වෙලා යන්නේ මේ වාගේ සුන්දර හිතක් සමාන් තුළ නිර්මාණය වෙමින් යනකොට සංවරකම කියන එක ඉබේ නැති වෙන දෙයක්. දුර්වල මට්ටමේදී තමයි මිනිස්සුන්ද යම්කි බලයක් යොදන්න වෙලා තියෙන පාලනයට. හැබැයි දියුණු මට්ටමේදී මේ සීලය කියන එක ස්වභාවයෙන්ම තමන් තුළ ඇති වෙන ශික්ෂණය, තමන් තුළ ඇති වෙන හික්මීම සංවරකම, ඒ හිතේ ඇති වෙන නිදහස් සාමකාමී සුවපත් භාවය, ඒ තුළ දියුණු වෙන මානසික ස්වභාවය කවදාවත් මේ කෙලෙස් වලට බැඳෙන ස්වභාවයකින් නෙමෙයි ඉදිරියට යන්නේ මේ තේජ ස්වභාවයකින්. ඒ තුළම තමා දියුණු වෙන්නේ මානසික ස්වභාවයේ සමාගී යථාර්ථයේ සමාගී ස්වභාවයේ ගැඹුරු ප්‍රත්‍යක්ෂ ඥානයේින්ම දකින්න පස්සේකට සමාගී ශක්තියෙන් අවදි කරගන්න වැඩ පිළිවෙන්නේ පෙන්වේ. එහෙම පුහුණුවක් ලැබෙන සිතක් ඇති කියන සිත. මේ සත්‍ය සත්‍ය වශයෙන්ම දකින්න. දුක දුකාකාරයෙන්ම දකින්න. ඒ වගේම දුකින් නිදහස් වීමට උවමනා කරන වැඩ පිළිවෙල සත්‍ය වශයෙන් අවශ්‍ය වැඩ පිළිවෙල අනුගමනය කරන්න. ඒ වගේම දුකින් නිදුන ස්වභාවයකට පත් වෙන. දුකක් ලෝකේ තියෙනවා කියන එක සැබවින්ම තමතුලින් දකින්න. දුකින් මිදෙන්න ඕනේ කියන වැටහීම අවබෝධයක් ඇති වෙන. ඒ වගේම දුකින් මිදුනේ කියන සත්‍යයකට පත් වුණාම තමන්ගේ නිර්වාණගාමී ප්‍රතිපදාවේ ඒ පත්තේට ප්‍රතිඵල ලබා ගන්න කෙනෙක්. ওই විදිහට දුක උපදවන හේතුන් කියනවා. ඒවා තමයි මේ වැඩ පිළිවෙල තුළ හොඳට දන්නවා ජීවිත අධ්‍යයනයේ. මේ හේතු නැති කළ යුතුයි කියන අවබෝධයක් තමයි තියෙන්නේ. මේ හේතු නැති කළ මේ කියන තත්ත්වයකට පත් වෙලා ඒ කියන්නේ තමන් තුළ මේක පැවතුන මානසික වහල් භාවී මානසික අපිරිසිදුකම වෙනුවට මානසික පිරිසිදුකම ඇති කරගන්න. ඒ දියුණු ආකාර කුසලතා තුළ දියුණු වෙච්ච මනසක් ඇති කරගන්න කටයුතු කරන්න. යායුත් වැඩ පිළිවෙලමයි දැන් මේ එකින් එක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ වෙනුවටින්. මේවා වැඩ පිළිවෙලක් වශයෙන් තිබ්බට පද්ධතියක් වශයෙන් ක්‍රියාත්මක වීම ප්‍රතිඵලයක් තමයි කෙනෙක් අත් වෙන්නේ. ඒ නිසා නිවීම තමා තුළින්ම ලබා ගත යුතු ඒ අවස්ථ ගමන් මඟ තුළ ඉදිරියට යෑමේ ඉහි ප්‍රතිඵලයක් විදියට බුදුහාමුදුරු දේශනා කරනවා කියනතුනි. යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං ආදාන පටිනිස්සග්ගි අනුපාදායී රස හීනාසවාදුති මන්තා සීලෝපී පරිණිම්. ඉබඳු උත්තමී මේ ජීවිතයේ අවසාන මොහොත දක්වාම අවසාන ඉලක්කය දක්වාම මේ ධර්මතාවයන් පුරුදු කරමින් පුහුණු කරමින් මනා පිළිනුවනින් නොපදු වස්නා වීරිය යුක්තව ඉලක්කය කරා යන සිද්ධියලයන් ලබන පුහුණුවෙනි. හීනාසව ඉබඳු උතුමන් මිරික් කාලයක් ප්‍රවතුන මේ සියලු ආශ්‍රව ධර්මයන් ඒ මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. ලෝකේ බබලන ස්වභාවයකට පත් වෙනවා. බබලීම බාහිර වශයෙන් අභ්‍යන්තරික වශයෙන් සමාගයේ හිතේ අන්ධකාරයක් ප්‍රවතුණු අන්ධකාරයෙන් මිදී ආලෝකමත් ප්‍රභාස්වර දීප්තිමත් මානසික ස්වභාවයක් තමන් තුළින් උපදින ප්‍රතිඵලයක් පිළිබඳ ශ්‍රී ලෝකේ පරිණිත පෙරණීමකට පාත්තු උතුමන් ලෙසයි එබඳු උතුමන් පිළිබඳව සැලකෙන්නේ. එනිසා මේ වෙලාව හැම දිනාටම ආශිර්වාද කරනවා බොහෝම ගෞරවයෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කළා ආශිර්වාද බලින් ඔබට ඔබේ සමපීඩ දුරඥාති සාධනාවකට තුන් ධර්ම අවබෝධය ලැබෙමින් සතර දුකින් මිදීම පිණිසම උපසාර හේතු වේවා සේ ආශිර්වාද කරනවා. ආකාශත්නාදි බුම්මත්තා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා චිනි දුක්ඛා භයප්පත්තා චිනි භය සෝකප්පත්තා චිනි සෝකං සබ්බේ පිපානි. සාදු සාදු සාදු සිරවන්තං ගුණවන්තං පුඤ්ඤස්කිත්තං අනුත්තරං දුර්ලභේන දුර්ලභේන මයාවන්තම් පසිතුම් වන්දිතුම් වරක් සාරිපුත්තාදි තේරණ ආගතම් පටිපාටිය සද්දා සීලා දයාවාසම් බුද්ධ පුත්තන් නමාම සාදු සාදු සාදු හොඳයි කගන් මිත්‍රෙනි ගෞරවණ ස්වාමීන් වහන්සේ අපිට අගනා ධර්ම දේශනාවක් අද දවසේ දී කරලා අපි සිත් නැවතත් විවෘත කරා අපි තථාගත ධර්මයේ හැසිරිය යුතු ආකාරය ගැන අපි අවධානය යොමු කළා. ඉතින් ඒ ඔස්සේ අපිට පුළුවන් සාකච්ඡා කරමින් ඉන්න ගෞරවණ ස්වාමීන් වහන්සේ දාන විලාවට දැන් කාලය වෙන තිබුණා නම් උන්වහන්සේ ටික වෙලාවක් ඉන්න ඉක්මනයි අපිට කින් සාකච්ඡා කරට යොමු වෙමු. හොඳයි කල්‍යාණ මිත්‍රෙන් තමාම ආරාධනා කරනවා මේ අපි උන්වහන්සේ අපිට මතු කර දීපු ඒ සත්‍ය දේශනාව සම්බන්ධ කරගෙන අපි සාකච්ඡාවට එමු. යන්ත මහත්මයා මම ඔබතුමාට යොමු වෙන්න ඕනේ. හොඳයි අප්‍රමාණ පින්තාවෙන් නාන්ත මම හිතනවා අපිට හැමෝටම නැවතත් ඇස්තරවන එහෙමත් නැත්නම් අපි අපේ ප්‍රතිපත්තීන් ගැන නැවත වරක් අපිට බලන්න අවස්ථාවක් ඔබ වහන්සේ අපිට සලසා දුන්නේ. ඉතින් එදන්දි හැදිරි වෙච්ච දෙයක් තමයි යම්කිසි ප්‍රතිපදාවක් ඔස්සේ කෙනෙක් යම්කිසි මේ ධර්මය අවබෝධ කර ගැනීමට මහන්සි ගන්නවා නම් ඒක භාවිත කරන්න ඕනේ, බහුලීකృత කරන්න ඕනේ. ඒ වගේම ඔබ වහන්සේ අපිට කරුණු පැහැදිලි කරා මේ බෝධිපාක්ෂික ධර්ම වැඩිම තුලින් තමයි ඒක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒකට මූලික වශයෙන්ම සතර සතිපට්ඨානේ කොයිතරම් ප්‍රයෝගී වෙනවද කියන එක තමයි ඇත්තටම ඔබ වහන්සේත් මතු කරේ. ඒක ගැන තමයි මම පෞද්ගලිකව විශේෂයෙන්ම මතක් කරගත්තේ. ඒ සතර සතිපට්ඨානේ වැඩිම හරහාම අනිකුත් බෝධිපාක්ෂික ධර්මයන් මුහු කුරා යන බවක් තමයි තේරෙන්නේ. ඒ කියන්නේ අපි ඇත්තම ගත්තොත් ඡන්දචිත්තය, දීමාංසාවෙන් ඉද්ධිපාද වැඩිම පිළිබඳවත් ඒ ගැන යම් කිසි අදහසක් ආව සම්හස එතෙන්දි පොඩි නැගිච්ච ප්‍රශ්නයක් තමයි මේ චිත්ත විරිය කියනකොට ඒ දෙක අතර විශේ෷ වෙනසක් දැනගන්න කැමති. ඒකට හේතුව තමයි විරිය කියලා දැනදි කියනවා චිත්තම් පග්ගන්හාති පදහති කියලා. එතකොට දැන් ඡන්ද චිත්ත විරිය කියනකොට විරිය සඳහන් වෙනවා මේ හිත දැඩි කර ගන්නවා ඒ කුසල ධර්මයන්ගේ යෙදෙන්න කියලා. ඒ දෙක අතර විශේෂ වෙනසක් තියෙනවද? මම ඒ වගේම විරිය ගැන අහලා තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ආදී වශයෙන් උත්තර මූලික වශයෙන්ම ආරම්භ වීර්යය වගේම කරගෙන යන්න තියෙන වීර්යය අවසානයේ දක්වාම කරන්න තියෙන වීර්යය වගේ එතන පොඩ්ඩක් හැදි කර ගැනීමක් කරගන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ජයන්ත මහත්මයා. බොහොම පසුරිනුම් සංවැච්ඡාවට සම්බන්ධයෙන් මෙලෙසිනේ ඇත්තනේ මෙතන අපි අර වේගින් වශයෙන් කරුණු පෙන්නුම් කළත් සමස්තයක තියෙන සමස්ත ක්‍රියාවලියක ප්‍රතිඵලය පිළිදෙර මූලික වශයෙන් දැන් හිතෙන ප්‍රධාන වෙන්නේ මේ හිතෙන්ම තමයි කැමැත්තක් ඇති කරගන්නත් උන්නේ. ඒ ඇති කරගත්ත කැමැත්ත ඉදිරියට පවත්වාගෙන යෑම වෙනුවෙන් වීර්යය ඇති කරගන්න තියෙන්නේ හිතෙන්මයි. මොකද අපි ඔබ ප්‍රතිවිරුද්ධකත් ගත්තාම මේ හිතෙන්ම කැමැත්තක් ඇති වෙනවා මේ ආසාවන් පස්සේ යන්නේ. දැන් ආස මේ සැලීම ගැටීම කියන දෙකට මේ හිත නිරායතින්ම පෙළඹීමක් ඇති වෙනවා ලොකු හෝන මනසින්. ඒකට අවශ්‍ය කරන්නේ නැහැ 아무තු ආයාසයක්. මොකද ආවේනික වෙලා තියෙන්නේ අපිට මේ ඒ ඔස්සේ යන්න. දැන් මේක ප්‍රතිවිරුද්ධ පැත්තක් මේ ගමන් කරන්නේ. අනේ කැමැත්ත ඇතිවීම ලේසි දෙයක් නෙමෙයි. මොකද කැමැත්ත ඇති වෙන්නේ ලාම කර්ම රසයක් එක්ක මිසක් මේ හැම යථාර්ථවාදී වැඩ පිළිලක් එක කැමැත්ත ඇති වෙන්නේ නැහැ ලේකින්. ඒකෝට දැන් මේක කිනොග්ගේ අර තියුණු ආකල්ප තුල ඇති වෙන ස්වභාවයක් නේ. අපිට හිතෙනවා දැන් මේ ධර්ම සාකච්ඡා කරන්න මේ ඔක්කොම කැමැත්තක් ඇති වෙන්නේ නැහැ නේ. ඒක කැමැත්තක් ඇති වෙන්නේ ඒකේ වටිනාකම දන්නාම මේ පැහැදිලි අර්ථයක් පිළිබඳව කටයුතු කරන කෙනෙකුට. ඒකෝට දැන් මේ කිසි දෙයක් නෙමෙයි. දැන් මේ සතර දුකින් මිදීම වෙනුවෙන්මයි. සතර දුකින් මිදීමට මේ හිත පුහුණු කිරීම වෙනුවෙන්මයි. දුකින් මිදීමට හිත පුහුණු කරනවා කියන්නේ මොකද? මේ පවතන කෙලෙස් දහම් වලින් හිත ටිකින් ටික මුදවා ගැනීම. ඒකෝට දැන් අපිට පේනවා මේ පුහුණුව ලබන්න හිත පුහුණු කරනකොට එක මොහොතක් තුල අපි ගන්න උත්සාහයේ සමහරට දැන් තව සුළු දෙකින් නැති වෙලා යන පුළුවන් දෙයක්. ඒකට මේක පුහුණු වෙලා තියෙන බාහිරට දුවන්ඩ බාහිර අරමුණුත් පැලෙන්න ගැටෙන්න ඒ ස්වභාවයකට සකස් වෙච්ච හිත තමයි බලවත් වීර්යයක් යොදමින් මේ අරමුණු කරා මේ හිත මෙහෙවන්න ශක්තිය උපදවා ගන්න වෙන්නේ. ඒ කියන්නේ එකම හිත තමයි. එකම හිත දැන් මේ ධර්ම මාර්ගෝසිය පුහුණු කරන්ද ඉතර කැමැත්තක්. කැමැත්තක් ඇති වෙනවා මුලින්. ඒ මේ කැමැත්ත ඇති වෙන්නේ ඇත්තටම අවබෝධයත් එක්ක ප්‍රමාණිකූලව මේ යන ගමනේදී. එතකොට මේ අවබෝධයත් එක්ක මේ කැමැත්ත ඇතුළ පුහුණුව ලැබුවත් අපිට තේරෙනවා මේ හිත නොදැනුවත්වම වැරදි මේ ගමන් මාර්ගයෙන් ඔස්සේ දුවන්න සකස් වෙලා තියෙන දැන් දීර්ය උමනා කරන්නේම හැම මොහොතකම මේ සමාගයේ අරමුණු කරා මේ හිත යොමු කරවන්නට බාහිර අරමුණු වලට දුවන හිත ඉලක්කයක් ඔස්සේ ගමන් කරව ගන්න තමන් තුළම උදවා ගන්න මානසික ශක්තියමයි. එතකොට දැන් එකම හිතේ විවිධ අවස්ථා තමයි මේ පින්නු කරලා තියෙන්නේ. එතකොට චිත්තම් පස් ගන්න අතිපදය කියන්නේ හිත බලවත් ලෙස මේ පිළිද්දව ගන්න සතර ප්‍රතිපත්තානේ කියන එක තමයි තියෙන්නේ. ඒ ස්ථාවර වශයෙන් පිළිද්දවගත මානසික ස්වභාවය. මේ පිළිද්දවගත හිතෙන් තමයි වඩාත් මේ සිතේ උපදින්නා වූ සිතේ පිළිපරම ගැඹුරු විග්‍රහයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ ගැඹුරු යථාභූත ඥාන දර්ශනීයට සුදුසු ආකාරයට ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙන්නේම වීරයක් ඇතුව තමයි කැමැත්තෙන් දැන් ඒ ලබන පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට ඒක මේ මම ජයන්ත මහත්මයාගෙන් කරමු පැහැදිලි සමාතුලින්ම දැන් එකිනෙකාට දැන් මට මගේ හිත දිහා බලනකොට මටම පුළුවන් මේ ක්‍රියාවලිය කොහොමද මාතුල ක්‍රියාත්මක කරන්න මේ ක්‍රමවේදී අනුගමනය කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් භාවිතය තමයි භාවිතා බහුලීකත. ඒකම තමයි අභිඥාය සම්බෝධය නිබ්බානය. ඒ භාවිතය තුළ පුහුණුව තුළ මෙතෙක් කාලයක් නොපුහුණු මනස පුහුණු කරන්ද ලබා ගන්නා වූ මේ රසය කැමැත්තක් සහ ඒ ඔස්සේ බලවත් වීර්යයෙන් යුක්තව හිත අරමුණු කරා යොමු කරන්නට මොකද අපිට පේනවා දැන් පින්නම් කළානේ මේ සතුරාන් බාහිර උදාහරණ වශයෙන් පෙන්වුම් කළෙත් මේ සතුරෙක් ජයග්‍රහණය කරන්න සතුරෙක් පරාජය කරන්න පුළුවන් කමක් නැහැ ලීතියි. සතුරා කියන එක කියනවා අනික විරුද්ධ පාර්ශ්වයට සමීප වෙන්නේ සතුරා විරුද්ධ පාර්ශ්වයේ තියෙන දුර්වලම තැන. ප්‍රබලම තැන ඉඳ මෙයා හැමතිස්සෙම පරීක්ෂාකාරී වෙනවා කොතනින්ද නිගන්න පුළුවන් කියලා. ඉස්සගින සිකත්ති වගේ හරි දක්ෂයි. අපි කොච්චර මේ අවධානයෙන් හිටියත් එක මොහොතක් ඉහි මෙහෙ වුණොත් එහෙම ඊළඟට උපදින සිටිවිල්ල කිලස්සහමක් බවට පත් වෙන එක සතර දුක උපදින සත්‍යයකට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ නිසා මේ දැඩි අවධානය සහ වීර්යය කියන මේ දෙකම අපි සම්පඥාඥය විදිහට දිනු කරමින් මූලික අරමුණ කරා යන්න ශක්තියක් උපදවා ගන්න. ඒක මම හිතන්නේ හොඳයි ආරක්ෂාවට අනිසයි ප්‍රදහස් මේ පිළිබඳව දැනගෙන ඉතිරුවන් සර්මයි. කොහොමද චායි නැද්ද බොහොමද. ඔව් අනිත් කල්ලාම් ස්ටේන් දදාස් අපි ගැන දැනගමු. වසන්ත මහත්මයා ඔබට මොනවද වෙන්නේ අපි. අසර ස්වාමීන් වහන්සේ සාමනස්ස මට දැනගන්න පුරි කාරණාවක් තියෙනවා මේ සත්‍යබෝධි පාක්ෂික ධර්ම වඩන පුත ඒ සතර සත්‍යකාණි පටන් අරගන්නවා. ඒ අවසාන භාගයේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා සම්මා දිට්ඨිය කියන්නේ ඉතින් පටන් ගන්න. එතකොට සතර ස්වමේ සතර සුපත්තාණය වඩන්න ඉස්සෙල්ලා දිට්ඨි සම්පන්න වෙන්න ඕනේද නැත්නම් මේක වඩාගෙන යනකොට කෙනෙක් දිට්ඨි සම්පන්න වෙනවද? කොහොමද එතන මේ අපි තේරුම් ගන්න කරුණා. දෙවස්. නෑ දෙවස් නැයි. අතන මෙතනදී මොකද කරපු ന്യാයත් එක්ක බලනකොට දැන් මේ හැමතිස්සෙම මේ ന്യാයකට යටත් නොවි තමයි කමන්තුලෙන් තමයි දකින්නේ හැමතිස්සෙම පුහුණු වෙන්න ඕනේ. මොකද අපි හදාගත්ත මේ මෙතරොලොජි එකට වඩා අභ්‍යන්තරික වශයෙන් ඇති වෙන මානසික ක්‍රියාවලිය ඊට වෙනස්. අපි යම්කිසි දුකකින් මිදෙන්න ඕන කියලා කල්පනා කරන්නේ වහක් නොකා ඉන්න ඕන කියලා කල්පනා කරන්නේ පිළිබඳව තියෙන මූලික දැනුමක් මුල් කරගෙන ප්‍රායෝගික අත්දැකීමක් නොඋනත් තියෙන දැනුමක් මුල් කරගෙන. ඒ වගේ තමයි සතර දුක කියන එක පිළිබඳව තමන් ආශ්‍රිත හෝ බාහිර ලෝකේ සත්‍යමින්දින මානසික කායික පීඩාවන් පිළිබඳව දකිමින් මේ ඇති කරගන්න අස නිබ්බින්දති දුක්ඛේ කියන උඩ මේ දකින බාහිර ලෝකේ මුල් කරගත්ත මේ වැඩපිළිවෙල තුලම ස්වභාවයේ දැකීම නිසාම තමයි ඊට වෙනස් වූ වැඩපිළිවෙලකට යොමු වෙන්න කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වෙන්නේ. අතරම දැන් අර දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ දැන් අර අපි කාමභෝගී ජීවිතයක් ගත කරන හැම වෙලාවකම මේ ගැඹුරු දර්ශනයක් පිළිබඳව අපිට උවමනාවක් නැහැ. අපි හැම දෙයක්ම කොහොමද මේ අරමුණු රසයට උමනා කරන ප්‍රතිපාදනය ලබා ගන්න. ඒ ඔස්සේ ඒත් එක්ක කාලය ගමන් හරින් කැමති. හැබැයි ඒක මායාවක් කියලා සමහරට දැනෙච්චා. දැන් මේ කියන සිතුවිල්ල සහ මේ වැඩ පිළිවෙල තුළ අපි හිරේ වෙලා ඉන්නේ ගැලවෙන්න බැරි භයානක තත්ත්වයක කියන එක තමන්ට දැනෙනකොට ඒ දැනෙන්නේ මේක ඒක හිතාගෙනම නෙමෙයි. දැන් පටාචාරාව ගත්තාම පටාචාරාවට ඒ දුක පිළිබඳවදී ජීවිතය තුළින් ලබාපු අත්දැකීම් සිතාගෝධිකට ලබාපු අත්දැකීම් ඒත් ඒවා තුළ මේ තමන් ජීවිතයේ ලබන අත්දැකීම් පිළිබඳව ගැඹුරු අවබෝධයකින් ඒවා දකින්න ලබන පුහුණුව. දැන් මම ඉදත් සිහිපත් කළේ මේ සිද්ධාර්ථ කුමාරයා ඔය මේ ගිහි ජීවිතේම ගත කරමින් රජසතු මෙදිමින් රජමාලිගාවෙන් හිටියා නම් එයාට කවදා බුදු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද එයා දැක්ක අනික් අය විඳින දුක. මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේවා ප්‍රායෝගිකව දැකලා තමන් විඳින මේ සතිය පිළිබඳ ඇතිනේ ලැජ්ජා අකලකිරීම. මොකද්ද මේ ජීවිතේ ස්වභාවය? දැන් ඔය දිට්ඨි සුද්ධිය ඇති වෙන තැන් අපිට පැහැදිලිව කියනවා ලෝකේ අපි කොච්චර දිනිය දකින්නවද මිනිස්සු පණ පිටින් ලුම් මහ පොළොවේ වැල් වෙනවා. ගිනි සඳු වල අහුවිලා මැරෙනවා. යුද්ධ වලට මැදිලා විනාශ වෙනවා. අපිට තාමත් ඒව ගැන ඇතිවිච්ච කම්පනයක් හෝ ඔය පිළිබඳව ඇතිවිච්ච ගැඹුරු ප්‍රත්‍යක්ෂ ඥානයක් නැහැනේ. මොකද අපිට පේනවා දැන් මේ තාමත් සමසුරක්ෂිතයි කියන මට්ටමේ අපිට පේනවා දැන් අවබෝධයක් ඇති මට්ටමකින් ලෝකේ දකින්නකොන කෙනෙකුට ලෝකෙන් පවතන මේ ආරක්ෂාවක් නැති අසරණ ස්වභාවය දකින්නනේ. මේ ඇත්තටම දැන් ඔය මේ ස්වභාවය දකින මනසක්ම තමයි මේ තවත් මොනවා හරි විකල්ප මාර්ගයක් වෙන තත්යකට පත් වෙන්නේ. දැන් අපිට දැන් මේ පේන බාහිර ලෝකයේ අධ්‍යක්ෂ මාසයේ කොටගෙන ජීවිතය හා ලෝකයේ පිළිබඳව මිනිස්සු මවාගෙන තියෙන දේවල් මිනිස්සු යහපත් සම්පත් මේ එතකොට ඒත් එක්ක යාන විනාශකාරී වැඩ පිළිවෙල. එතකොට මේ ප්‍රශ්නවල බාහිර වශයෙන් අපි දකිනදී අපි ධර්මයේ දිනුවලා දැන් වැඩගත් කල්යාණ මිත්‍ර සම්පත් යාළු එක්කම වෙලා කතා බහ කරනවා මේ වගේන මේ ඊට පස්සේ ඔය අතරින් අදහස් මතින් දුන්නේ මේම මෙහෙම ගිහිල්ලා මේ ඇත්තට මේ ප්‍රශ්න ඇතිලා තියෙන්නේ බාහිර ලෝකෙ නෙමෙයි මානසික වශයෙන්. එතකොට මනසින් මේක හඳුනාගෙන අවබෝධ කරගෙන කරන වැඩ පිළිවෙල තුළ ලැබෙන යම්කිසි ඵලයක් තියෙනවා. දැන් එතකොට දිට්ඨි විසුද්ධිය. එතකොට මේ පැහැදිලි දර්ශනයක් සම්බන්ධල ඇතිෙන්නේ මේ දවස්සත් උපයෝගී වෙන්න පුළුවන්. දැන් මේ ඒ හේතුව නිසා ඉදිරියට යන්න පුළුවන්. දැන් අර අවසානයේ ගත්තාම ඔබතුම පැහැදිලි කළා වගේ ආරෂ්ඨාංග මාර්ගයේදී සම්මාදිට්ඨිය සම්මා සංකප්පෝ විදිහට තියෙන මේ වැඩ පිළිවෙල ජීවිතය තුළ ක්‍රමානුකූල ජීවිත දර්ශනයක් විදිහට ගොඩනැගෙනවා. ඒක එතනින් පටන් ගන්නවා කියලා හිතුත් නැහැ. ඊට පස්සේ මොන යම් හෝ අවස්ථාවක් එන්න පුළුවන් ආරම්භක අවස්ථාවට. අවසාන වශයෙන් ප්‍රතිඵලය වශයෙන් ගත්තාම තමන් මේ ජීවුණු ආකල්ප සම්පත් තුළ මෝහරාගී මට්ටමකදී අවසානයේ ලෝකේ ප්‍රත්‍යක්ෂ ඥානයකින් දකින්නට ඇති කරගත් අත්දැකීම පැහැදිලි වශයෙන්ම ජීවිතය හා ලෝකය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ ඥාන දර්ශනයේ පහළ වෙන්නේම නිවන් අවබෝධයෙන් අවිද්‍යාව දුරු වීමෙන්. එතකොට ඒක අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙන මේ සියල්ලම. විවිධ අවස්ථා තියෙන්න පුළුවන් ඒකට ප්‍රවේශන අවස්ථා. බොහෝම කින් සිද්ධ වෙනවා මේ. බොහෝ කින් සාමාන්‍යයෙන් තාප මුටි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේ වාසයේ සැකර දිස්නාවු දිස්නාස්රාණ සප්ත බොජංග ධර්ම ගැන හිතපොත සප්ත සංක ධර්මයන් ස්වාමීන් වහන්සේ අපිට මේක ඒක වඩන්න ඕනද නැත්නම් ඉබේ වැඩනවද? මේ මෙහෙම මම පැහැදිලි මහත්මෙන් දෙමර ඇත්තටම මේවා දැන් කැටගරි කරලා තිබ්බට යම් කිසි නිශ්චිත ඉලක්කයක් ඔස්සේ ලබන පුහුණුවක ප්‍රතිඵල විදිහට කෙනෙක්ගේ ඇති වෙන මානසික සංවර්ධනයක් අපි දැන් උදාහරණයක් ඉදිරියට ගත්තාම සති ධම්මයේ විරිය පීති පස්වද්ද සමාධි උපේක්ෂා සත්පොඥංග ධර්ම සතිය කියන එක සාමාන්‍ය ජීවිතයේදී තියෙනවන කෙනෙක්ට කටයුතු කරන කර්ජණයේදී සතිය තියෙනවා. මේ පිළිගංගත සත්‍යයේ ගුණ ඒ සතිය තියෙනවා. එතකොට මේක නිවැරදි සම්මා සතිය බවට පත් වෙන්න මේ අනුගත ක්‍රියාමාර්ගයක් තියෙන දැන් අර සසර දුක කියන එක දකින්න ස්වභාවයෙන්ම දැන් මේ හිත පුහුණු කරගන්න ඕන මේ හිත මේ මහා භයානක සතුරු බලවේගයකට යටත් වෙලා තියෙනවායි කියන අවබෝධය තමන් දකිනකොට දැන් තමන්ට මේ හිත ඒකෙන් මුදවා ගන්න ඕනේ. හිත පිරිසිදු කර ගන්න ඕනේ. දැන් ඔය ධර්මයේ තුල කෙනෙකු ලබන ප්‍රවීණත්වයේ මෝහරයම පෙන්눔 කරන්නේ ඒ තුල. මේ එතකොට දැන් හිත ඒ විදිහට පවත්වාගෙන ඉදිරියට යනකොට දැන් මේ ධර්මාගිරෙන් විශේෂයෙන්ම මේක බුද්ධං ශාසනාව අනුව අපි දෙකින දැනුම අවබෝධය අනුව දැන් මේ අපි මේ කාලේ මේ බාහිර ලෝකය බලන්න පුරුදු වෙච්චි මනසක් එක්ක කටයුතු කරන්නේ ඒකෝද බාහිර ලෝකයේ තමන්ගේ බවට පාත් කරගෙන ආත්මార్థය ගොඩනගලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි වැරදි අදහස් ආකල්පකින්. අනේකෝ ධර්මයේ තුල පුහුණු වෙන්නේ තමන් දිහා බලන්නේ සිහිය ඇති කරගෙන තමන් හිත දිහා බලනවා මේ සියල්ලම නිර්මාණය කරලා තියෙන්නේ මේ සිත් උපක්ලේශනේ සිතේ උපතේ මේ සිතුවිලි ඉති. ඒකෝ සිතුවිලි වල ස්වභාවය දකින ඒ තුල දිගින් දිගට ලබන සංවාදයේ ඒ පිළිබඳව ඇති විශ්ලේෂණයන් ඒත් එක්ක ඇති වෙන අවබෝධය තුල සියල්ලේ මායාකාරී ස්වභාවයෙන් දකින ඒක වීර්යයක් ඇතුළත විතර පුදුපිපු ඊරිය ඇති කරගෙන මනසෙහි මොනේ යුතුව මේ ලබන පුහුණුව තුළ අපි උදාහරණයක් විදිහට ගත්තා මේ කියමුකෝ එකපාරම තරහක් එනවා කියනකොට මේ හිතට මේ ඇතිවෙච්ච ආවේගය ඉතින් කියන විවිධ විදිහට ප්‍රතිචාර දක්වන්නේ ඇතිවෙච්ච ආවේගයට සමහර දෙනෙක් කතා කරන වචනෙන් ප්‍රතිචාර දක්වනවා ආවේගය එහෙම නැත්නම් අතින් පයින් මේ එහෙම නැත්නම් කැටි පොළු මුගුරු අපි ආයතන වල ඒ ආවේගය ප්‍රකාශ කියන්නේ සමහර කෙනෙක් මේ ආවේගය උපදම සිටින විදිහ වань දැන් මේක ක්‍රියාවක් වුණොත් එහෙනම් මේකෙන් දේශින් ගැලෙන්නේ නැහැ මහා දුක් වලට පත් වෙනවා යා හෙමින් සැරේ සිටින්නේ නැතිලා කටු කරන මහා ඒ අනාගතය තියෙන දින දුක් වලින් නෝ අනාගතය තියෙන දින බය නෝයි එහෙම දෙකින් මේ අඳිනවා මොකද දැන් සිතිවිල්ල ඉන්න තැන ඒ වෙලාවේ මේක තමයි සාරාංශයක් වශයෙන් ගත්තහම බුද්ධ වචනේ සියල්ලම කියලා දීලා තියෙන මේ මෙතෙන්ද මේ දිනු පිහිටවාගත්ත හිත දිනු කරගෙන ඔය තත්ත්වයෙන් හිත මුදවාගෙන යම් කිසි කෙනෙකුට උපාදානයන්ගෙන් ගැටීම් වලින් මිදුණු හිත ස්ථාවරව ගොඩනගන්න පුළුවන් නම් ඒක තමයි ලබන ලොකුම ජයග්‍රහණ. එතකොට එතන තියෙනවා අපි කතා කරමු සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් යම් යම් ප්‍රමාණයන්ගෙන් වර්ධනය වෙන්නේ. තිරුවන් සරණයි. තිරුවන් සරණ බොහොම පිං සම්මා. සාදු සාදු සාදු. හොඳයි පද්ම මහත්මිය මම ඔබට මෙදී වෙන්න. ගරුතර ස්වාමීන් වහන්සේ අත්දැකීම දෙන්නාටම ඉතම අවශ්‍යයි. එමට ප්‍රශ්නයක් නෙමෙයි අහන්න තියෙන්නේ, මට කාරණා දෙකක් මේක අහගෙන ඉන්නකොට දර්ශනය වුණා. එකක් තමයි අගට වගේ කියනකොට මේ දුක ගැන කියනකොට මට නිකම් ඇවිල්ලා පෙනුනේ අපි දැන් දිත්තේ මත්තන් කියන තැන ඇති වුණා නම් යමක් ඒක එතනම නැති වුණා නම් එතකොට දුකේ කියන්නේ දැන් නිරංගු කියන්නේ අයිස් කැටයක් වගේ මං අල්ලගෙන ඉන්නවා. ඒ අයිස් කැටේ දෙයක් කියලා මං අරගෙන ඒක ඒකමත්ත මං දේවල් හදනවා නම් මගේ කය හදනවා නම් දේවල් හදනවා නම් හදාගෙන ඉන්නවා නම් අයිස් කැටේ දියවෙන එක නවත්තන්න බැහැ නේද කියලා. මේක සුදුසු මේ උදාහරණයක් නෙමෙයි, නමුත් මට පෙනුනේ ඒක අයිස් මත හදාගත්ත ලෝකයක ඉක්න අයිස් දියවෙනවාමයි. ඒ කියන්නේ ඒක තියෙන දෙයක් නෙමෙයි. ඒක නිසා එතකොට මම දැක්ක අනිත්‍ය කියන දේ තමයි ඉස්සර වෙලා තියෙන්නේ. අනිත්‍ය දෙයක් මත දෙයක් ඇති කරා නම් එතන ඇති වෙන්නේ අනිත්‍ය නිත්‍ය ලෙස ගත්තා නම් එහෙම නැත්නම් දුක ඇති වෙනවා. දුක ඒ දුක දුක එන එක නවත්තන්න බෑ. දුක නැති වෙන දේ නම් තියෙන්නේ අනාත්මයි කියන එක. මට ඒක පුදුම විදිහට ලස්සනට ඒක පැහැදීමක් ඔළුවට ආවා. අනිත් එක තමයි මේ බුද්ධ රූප චෛත්‍ය ගැන කතා කරනකොට මට ආව දර්ශනය තමයි මම අහලා තියෙනවා මේ ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් ඉන්දියාවට ගිය වෙලාවේ තමයි නේපල්ස් වල එයාගේ යුද්ධපටේ තමයි ඉස්සෙල්ලම බුද්ධ පිළිමය හැදුවේ. ඒ බුද්ධ පිළිමයට රැවුල් එහෙම දාලා තමයි හරි ගසලා තිබුණේ. එතකොට ඒ බුද්ධ කාලයෙන් කාලාන්තරයකට පස්සේ තමයි මේ පිළිරු ඇති වුණේ. එතකොට මට ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ බොහොම මේ සත්‍ය මහා ධාතුන්ගෙන් ඇතිවෙන දේවල් ගැන මම පිළිකුල් කිව්වොත් වචනේ වැරදි. ඒක භයානක දෙයක් හැටියටයි පෙන්වන්නේ. ඉතින් අපි ගිහිල්ලා මල් හරි බෝධි හදනවා නම් හරි ස්තූප හදනවා නම් හරි අපි කරන්නේ සතර මහා ධාතු අරගෙන ගිහිල්ලා එක එක තැන තැම්පත් කරලා එයින් අපි කුසල බලාපොරොත්තු වෙනවා. චේතන හම්බිකවේ සම්මං බදාමි තමයි. නමුත් අපි මේ කරන දෙයින් තවසේම බුදුරජාණන් වහන්සේට ගෞරවයක් වෙනවට වඩා මට හිතෙන්නේ අගෞරවයක් වෙන බව. මේ ඔය ටික තමයි මම මේ පැහැදිලි කරගත්තේ. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. ඉතින් ඇත්තටම පද්මනෝන මහත්මිය ඉතින් වඩා ප්‍රකට කළා ඉතින් මේ අපි කතා කරපු කර්ම සාධනාව. ඉතින් අපි විශේෂයෙන්ම තමයි ආගමික දර්ශනය තුළ ඇති වෙන මානසික දියුණුවේ ප්‍රතිඵල විදියට දකින බුදුහාමුදුරුවෝයි බාහිර වශයෙන් අපි නිර්මාණයේ කොටසින් දකින්න මහසි ගන්න බුදුහාමුදුරුවෝ දෙන්නේ. එතන තමයි ආගම පවතින්නේ. ඇදහිීමට යමක් තියෙනවා, පුද පූජාවන් තියෙනවා, ඊළඟට ඒත් එක බැඳුණු සංකීර්ණ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දෙවි දේශනා කළේ මේ තමා තුළින් බුදුහාමුදුරුවෝ දකින්න කියනනේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ මේ ධර්මය තුළින් ඇත්තටම බුදුහාමුදුරුවෝ කියලා පිටස්තරින් කෙනෙක් නෙමෙයි, තමන් තමන්ගේම පාරිශුද්ධ භාවය තුළ ඇති වෙන අවබෝධඥානය. ඒකට මේ පුද්ගල ස්වરૂපයකින් එහා ගිය ලෝකයේ පවතින විශේෂ ඥාන ශක්තිය ඒ තුළ දැකින දර්ශනයේ ලේසි බහුදයක් නෙමෙයි. ඒක විස්තර කරන්න විග්‍රහ කරන්න සංකීර්ණම දෙයක්. ඉතින් නිවීම කියන එක ආයෝගිකව අත්දකින්න තරමට ඒ ස්වභාවයක් තමයි පිටින් ටික සමීප වෙන්නේ. ඒතර කෙලෙසුන් අපිට පැහැදිලිවම අත්දකින්න පුළුවන් දේ තමයි ක්‍රමක්‍රමයෙන් හිත දීවුන් වාසස් තුළ ගොඩනගෙන කොට දැන් මේ ලෝකේ පවතින මේ නොදිනු ස්වභාවයන්ගේ නිදිලා දීන සත්‍යයන් කරා හිත තුළින්ම අත්දකින්න දුමනස් කරන ශක්තිය ගොඩනැගීලා අවසානයේ අපි වයසට ගිහිල්ලා ජීවිතය යම් යම් ක්‍රීඩාකාරී සත්‍යයන්ට මුණ දීලා හෝ මොනියම් ආකාරයකින් ජීවිතේ ගතින හැම මොහොතකම මන සිහිනුවණේ තු දකින ජීවිතයක් ලෝකයක් තියෙන. එතන අමුතුවෙන් මේ මත ගොඩනැගිච්ච නැමත ප්‍රශ්න මාලාවක් නැති ස්වභාවයක තමයි පවතින්නේ. ඉතින් මේක ප්‍රායෝගිකව කෙනෙකුට අධ්‍යයනය කිරීමයි ඉතින් බුදුහාමුදුරුවෝ නිර්මාණය කළ දෙයක් මෙන්න කියලා තියෙන්නේ. තමන් සමග පවතින ලෝකයේ ස්වභාවයම දකින්නේ ඉතින් බොහොම සන්තෝෂ වෙනවා. ඉතින් මේ පින්වත් පිළිසෙක මේක තියෙනවා ධර්ම සාකච්ඡාවක් කරනඳ ලැබුණ අවස්ථාවගෙන ඉන්දනාත මුතුන් ධර්ම අවබෝධය පිණිස මේ ශක්තිය පිළිපීවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නම්. සාදු සාදු ගෞරවණීය ස්වාමීන් වහන්සේ. එහෙනම් කල්යාණ මිත්‍ර මේ වෙලාවත් දැන් 9 මාර්ට ඉන්නේ ඔස්ට්‍රේලියා සිඩ්නි වල. එහෙනම් අද අපි මේ වෙලාවට වැඩසටහන නිමා කරමු කියලා මම යෝජනා කරනවා. අපි අපි අපි කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ දැන් මේ වුණා. ඒ කල්යාණ මිත්‍ර කැමති නැතව කතා කරත් කමක් නැහැ. කල්යාණ මිත්‍ර දෙවනම් යාත් වාස් දෙකෙන් ඉන්නසයි නම් කතා කරන්න පුළුවන්. තව යම්ම දේවල් තියෙනවා නම් ස්වර්ත කරගන්න. ප්‍රයත්න දේශනාවට පිටින් දෙයක් තමයි යන්නේ. ඒක ස්වාමීන් වහන්සේ කැමති නම් මට මේ උත්සවය ස්වාමීන් වහන්සේ ඉන්නා අධ්‍යාන්ත මහත්මයලා වත්ම මහත්මයලා එන්නත් අතරම කතා කරගෙන මේ මයි මගේ මේ මිත්‍රයෙක් ඉන්නවා මේ දවස්වල. මේ එයා අමෙ මොලේ කියන ඉන්ද්‍රිය දැන් වැඩ කරන්නේ නැහැ. මම හිතන්නේ එයාට බාහිර ලෝකය ගැන කිසිම දැනීමක් නැහැ. මම එතකොට දැන් එයා වෙනුවෙන් අපිට මේ පින් දෙන්න පුළුවන්. මොකද එයාට දැන් පින් අනුමෝදන් වෙන්න ශක්තියක් නැහැ. එයා මොලෙන් එක ගන්නෙ නැහැ. එතකොට අපි පින් දුන්නට අපිට එයාට එහෙම පින් දෙන්න පුළුවන්ද? එහෙම අදහසක් තියෙනවද? හරිද තුල තිරුවන් සර්. දැන් තමයි ඔබතුමාට වෙන්නේ. හරි චන්දන මහත්මයා පෙරවන් සර්ණයි. මම දැන් තරම ඉන්නා ඇත්තටම මිනිස්සුන්ට එහෙම නොදැනුවත්වම පින් ගන්න බෑ කියන අනුමෝදන් වීම වශයෙන් සාමාන්‍යයෙන් පින් ගන්නවා කියලා අදහසක් තියෙනවා. නමුත් ඒ අනුමෝදන් වෙන්න යාට පිටක් පහල කරන්න බැරි නම් ඒ පින අත්යෙන් නැති හැටියටයි මන්නම් පෙරුම් ගන්නේ. පෙරවන් සර්ණයි. ජයන්ත මහත්මයා දැන් සමාවෙන මහත්මයා දැන් එක සූත්‍රයක තථාගතයන් වහන්සේ පැහැදිලිව සඳහන් කරනවා පින් ගන්න පුළුවන් කතිය. ඒක මිනිස්සු කොහෙත්ම නැහැ. එතන කොටස කතිය කොච්චර කිව්වත් එතන මම කියන්නම්. මිනිස්සුන්ට එහෙම පින් අනුමෝදන් වෙන එකක් ගැන මම නම් අහලා නැහැ. ඒක තථාගතයන් වහන්සේ සූත්‍රයකදී විශේෂයෙන් බොහොම ටික කොටසක් ඉන්නේ. ඒ පින් දෙන්න පුළුවන් කොටසක් උන්වහන්සේ සඳහන් කරනවා බොහොම සීමිත කොටස් පමණයි. ඉතින් හැබැයි මෙතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි පින්නන තීමේදී අපි දන්නවනේ අපේ මේ තියෙන සතර බ්‍රහ්ම විහරණ මේ මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා අර මුදිතාව තියෙන තමුන්ගේ හිත ගැන බලන්න ඕන අතනදී අනිත් එක්කෙනාට වඩා. ඉතින් අපි කෙනෙකුට හොඳක් වෙන්න කියලා කියන්නේම එතනදී මුදිතාව තමයි තියෙන්නේ. ඒක මුදිතා ශීර්ෂයෙන් එක කරන්නේ සෑහෙන වැදගත්. ඉතින් එයාට මේ උනත් නැතත් එයාට ඒකට අනුමෝදන් උනත් නැතත් කරාම තමුන්ට ඒක මුදිතාවක් පිළිහිටන්නේ මුදිතා ශීර්ෂයක්. ඉතින් මම ඒක තමයි දන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක මාතෘ මම දැන් මේක නිවැරදිව මාත් හිතනවා. ඒ වගේම වසන්ත මහත්මයා මත කරලා ප්‍රශ්නයක් මම හිතන්නේ මේ සත්‍යබෝධි පාක්ෂික ධර්මවල අවසානයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි ඒ ලයිෆ් ස්ටයිල් අන්තිමට තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් මේ සම්මා දිට්ඨිය කියන එක අනිත්‍යයම වඩනට පස්සේ අවසානයේදී වෙන එකක් කියලා. ඒක ඇත්තටම මම තේරුම් ගන්න ඉන්න විදිහට දැන් අපිට ඉන්ද්‍රිය ධර්ම තමයි මේ ධර්ම මාර්ගයේ ධර්මය අවබෝධ කරගන්න තියෙන පාදක වෙන ධර්මතා ටික කියලා. ඒ කියන්නේ මේ ධර්මතාවයන් වැඩිම ඔස්සේම තමයි, ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය කියන කොටස් ටිකේ මුහුකුරා යාම තමයි ධර්ම අවබෝධයේ ලැබීමට තියෙන මූලික සුදුසුකම් වෙන්නේ කියලා. ඒක උගස් කරලාට පැහැදිලි වෙනවා ප්‍රතිපත්තදා සූත්‍රවල. මම හිතන්නේ සංයුක්තනිකායේ තියෙන මේ ප්‍රතිපත්ත ඒකෙදි කියන්නේම මේ ඉන්ද්‍රිය ධර්ම ගැන තමයි කියන්නේ. ඒ වගේම බල ධර්මයන් ගැන. එතකොට ඒවා වැඩිම සිද්ධ වෙනවා අර මහා චත්තාරීත්‍ක සූත්‍රයේ ගත්තොත් එතනත් බෙදනවානේ මේ අංගාටකින් යුතු මාර්ගයේ කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි විපාක සහිත ලෞකික විදිහට බෙදනවා. ඊළඟට අයිත් එක තියෙනවා මේ කියන්නේ උපදිවිය පක්කල් කියලා. ඒ කියන්නේ මේ ඒ කරන ඒ කුසලයන්ගේ විපාක තියෙනවා. නමුත් ඒක ලෝකෝත්තර නෙවෙයි කියලා. ඊළඟට තියෙනවා ලෝකෝත්තර විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒකත් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ අනිවාර්යයෙන්ම ලෝකෝත්තරයි. ඒකට අනිත් මාර්ගය තමයි අංගාතිකින් යුක්ත ලෞකික මාර්ගය. එතකොට දැන් ඔය ඉන්ද්‍රිය ධර්ම වැඩිම පටන් ගන්නෙ ඔන්න ඔය ලෞකික මාර්ගයේ ඇතුළත. දැන් කෙනෙක් ලෞකික වශයෙන්ම අපි යම්කිසි සම්මාදිට්ඨියකට පැමිණලා ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම කර්මඵල විශ්වාස කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන මේ සියල්ල අවබෝධ කරගත්ත සම්මන බ්‍රාහ්මණයින් ඉන්න බවට යෝනි විශ්වාසයක් ඇතුව ඒ ඔස්සේ ඒ මූලික වශයෙන් මේ ධර්ම මාර්ගයේ වඩනකොට ලෞකික වශයෙන් මේ වඩන මාර්ගයේ තුලින් අපිට ওই ඉන්ද්‍රිය ධර්ම යම් කිසි ප්‍රමාණයකට දියුණු වෙනවා. ඒ දියුණුව ඔස්සේ මුහුකුරා ගිහින්න තමයි යහන්සේ අවස්ථාවක ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ආර්ය මාර්ගයට දික්ක සම්පන්න බවට පත් වෙන්නේ. ඉතින් ඒ තාක්කල් අපිට අවශ්‍ය වෙන්නේ ලෞකික වශයෙන් සම්මාදිට්ඨිය ඇති කරගන්න මේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ ධර්ම ලෞකික සිත් තුළින් ඒක අවබෝධ කර ගැනීමට උත්සාහ ගැනීම. ඉතින් ඒ උත්සාහය හරහා තමයි ලෝකෝත්තර මට්ටමට ඍද්ධ සම්පන්න භාවයට පත් වෙන්නේ කියලා. එතකොට ඔය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ලෞකිකව උනත් අපි දැන් මේ ඒ ධර්ම මොකක් කරලා අපි ධර්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ඒකමයි. අනුධම්ම කියලා කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. එතකොට දැන් සෝතාපන්න වෙන්න තියෙන කාරණා ටික ගත්තත් තියෙන්නේ සත්පුරුෂාශ්‍රේ සද්ධර්මශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම ප්‍රතිපදා. ඔය ටිකෙන් තමයි සෝතාපන්න භාවයට පත් වෙන්නේ. එතකොට අපිට තේරෙන සෝතාපන්න භාවයට පත් වෙනවා කියන්නේ නිත්‍ය සම්පන්න වෙනවා. ඒ නිත්‍ය සම්පන්න වෙන්න මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව පාවිච්චි කරන්න වෙනවා. එතකොට අනුධර්ම කියලා කියන්නේ විතරම මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තමයි අනුධර්ම කියලා හඳුන්වන්නේ කියන්නේ. මේ විදිහ තමයි ඒක විස්තරයක් කරන්න පුළුවන් කරනවා තමයි. බොහොම පිංග මහත්මයා ඒ මට මට පැහැදිලි වුණා එතන. ඒක ඔබතුමා කියවර මොකද සූත්‍රේ නවම් පොඩමට පරක්ිනු තත්තා මොකද සූත්‍රයේ දෙපැත්තට වෙනන කියලා ආරක්ෂක මාගේ ලෞකික සහ ලෝකෝත්තර ඔව් ඒක ඇත්තටම මේ ප්‍රයෝජනවත් සූත්‍රයක්. ඒක නිතර සාකච්ඡා කරන සූත්‍රයක් නෙවෙයි. නමුත් ඉතාලම ගැඹුරින් ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරන සූත්‍රයක්. ඒක තමයි මහා චත්තාරීතක සූත්‍රය. මම පුළුවන් නම් මෙතන ලින්ක් කරන්නම් අනිත් කට්ටියටත් ප්‍රයෝජන සඳහා. හොඳයි ජාතමාද බොහොම පිං මත ඒක දැන් දැනෙන පිළිතුරු නමත මොකද වෙන්නේ කියලා. අද සුවන් සර්ණේ මට ප්‍රශ්නයක් මතු කරන්න කැමති මේ අද සාකච්ඡාවේදී ආපු දැන් මෙහෙම දෙයක් තියෙනවානේ අපි අහලා දැන් බුදුරජාණන් වහන්සේගේ මුලින්ම පිටුවලා කියනවා මහසේගේ බාහ්‍ය දාරුචීරිය සිද්නම් පාපු අවස්ථාවේදී මේ තුමෙන් බොහෝම බල සම්පන්න කෙනෙක් න්යා බොහෝම වේගින්ම තමයි දහස්තාවෙත් තුනේ කියලා අනිසමනාසේ ප්‍රකාශ කළා උන්වහන්සේගේ ඒ උන්වහන්සේ වෙනුවෙන් දාගබක් හදලා වන්දනා කරනවා. ඒක. එතකොට උන්වහන්සේ පිළිගන් කියනවා දාගබට වන්දනා කරනවා. ඒ වගේම මරණ මංක උන්වහන්සේගේ පිළිගන් මාංශිකේදී උන්වහන්සේ කිව්වා ජෝණ අටක ධාතු එක දෝහක් යන්නේ ශ්‍රී ලංකාවේ ජොන්නේලි කියන මහසෑය හදනවා. ඒක දැන් අපි කල්යාණ මිත්‍ර සුසිත මහත්මයා මහා සාල පූජාවක් කරන මේ අපි කවුන්ටිලත් එක දලත් මහතෙන් තන ඔය පූජාවල් කරන බුදුරජාණන් වහන්සේ වෙන්නේ සුදුක. එතකොට උන්වහන්සේගේ කිරිදුවක් මවාගෙන හරි පිටින් මවාගෙන හරි ඉදිරිපිටට ගිහිල්ලා හරි අපි ක්‍රමවිද්‍යාවක් කරන්න පුළුවන් ලෞකික හරි ලෝකෝත්තර හරි. එතකොට ඒක වරදක් නැහැ කියලා මට හිතෙන්නේ. එහෙම දෙයක් නැහැ උන්වහන්සේ කියලා තියෙනවා. කියලා තියෙනවා තමයි යෝ ධම්මං පස්සෙ සෝ මං පස්සෙදී. එතකොට ඒ වගේම අනිත් පැත්තට කියලා තියෙනවා සෝ පස්සෙම පරිසම්පාදන් පස්සේ මම තෝ ධම්මං පස්සේ කියේ. මම දකින්නේ කියලා පරිසම්පාදයේ තුලින්. ඒකත් හරි. ඉතින් නමුත් ඔය ඔක්කොම අපිට හිතන්න ඕනේ එක පැත්තකට බල වෙන්න හොඳ නැහැ කියන කාරණේ මගේ හිතට තනගුණා. ඉතින් මට දැනගන්න කැමති කල්‍යාණ මිත්‍රයන්ට කිනොත් අහලා මට තව ටිකක් මේ ගැන දැනගන්න ශිෂ්ම දැන්ස් මහත්මයාගේ පහත්ය දිල්ලුක් මහත්මයා කියන කෙනෙක්ගේ ඒවන් ප්‍රශ්නයි. හොඳයි සර්වන් සර්ණයි මම ඉදිරි කෙටි පිළිතුරක් දෙන්න. ඇත්තටම අපිට ශ්‍රද්ධාව කියන එක හොඳක්ම අවශ්‍ය වෙනම දෙයක්. මොකද අපි මම අලුත් කතා කරන්නේ ඉන්ද්‍රිය ධර්ම අතරින් පළවෙනි එක තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන එක අපිට අවශ්‍ය වෙන මොකද ශ්‍රද්ධාව කියන එක අටුවාවල සඳහන් වෙනවා උදකප්පසාද මාණික්ය වගේ. උදකප්පසාද මාණික්ය කියන්නේ උදක කියලා කියන්නේ වතුර ජලය. ප්‍රසාද කියලා කියන්නේ පැහැදිලි කරන. එහෙනම් අපි හිතුවොත් එහෙනම් මේ මණික බොර වතුරකට දැම්මොත් ඒ බොර ටික මන්දි බහිනව පල්ලෙහැර ජලයේ පිහිටිනවා. ඒ අනුව ඒ ආකාරයෙන් තමයි ශ්‍රද්ධාව කියන එක විස්තර කරලා තියෙන්නේ. ඒකෝර දැන් ඇත්තටම මේ අපි බුදු පිළිමයක් දැන් අපේ නිවසේ බුදු පිළිමයක් හරි මේ වගේ ඒ එහෙමත් නැත්නම් අපි හිතුවොත් එහෙම රූපයක් හරි මොනවා හරි කියලා අපි ඒ තැනට ගිහිල්ලා වන්දිනකොට අපේ හදවතේ ඇති වෙන ශ්‍රද්ධාවක්. ඇත්තටම බලන්න දැන් අපි දෙමව්පියන්ගේ අපේ උගස් වෙලාවට මියගිය දෙමව්පියන්ගේ පින්තූරයක් සමහරවල් දාලා යටින් ලයිට් එකක් දාලා තියෙනවා. ඒ අපි ඒ ගෞරවයක් තමයි ඒ දෙමව්පියන් වෙනුවෙන් කරන්නේ. එතකොට අපිට ඒ රූපේ දකිනකොට අපිට මතක් වෙන්නේ මොකද්ද? ඒ දෙමව්පියන්ගේ ಗುಣ තමයි මතක් වෙන්නේ. මේ වගේ දෙමව්පිය අපේ සැලකුවා අපිට අධ්‍යාපනය ලබා දුන්නා අපි හැදුවා වැඩුවා මේ සමාජයට ලොකු මහත් කරලා ප්‍රයෝජනවත් වෙන පිරිසක් හැටියට මේ සමාජයට යන්න අපිට උදව් කරා කියන හැඟීමෙන් තමයි අපි මේ දෙමව්පියන්ගේ සින්තූරේ බලලා ඒ දෙමව්පියන්ට ගෞරවයක් ඇති කරගෙන ඒ විදිහට යම් කිසි එතනත් ඇත්තනම් ශ්‍රද්ධාවක් තියෙනවා. බුද්ධ දෙමව්පියන් පිළිබඳව යම් කිසි පැහැදීමක් තියෙනවා. නිවසක පාවිච්චි කරන මස් නැත්නම් චෛත්‍යයක් බුද්ධ ප්‍රතිමාවක් බෝගහක් වගේ දේවල් වලින් කරන්නේ අපේ සිතට නිතරම මේ බුදුරජාණන් වහන්සේව සිහි කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ පවා වන්දනා කරනවා. ඒ කියන්නේ ඒ තරම් වන්දනාවට සුදුසුයි බුදුරජාණන් වහන්සේගේ ඒ මම හිතන්නේ අසුබවලයි සඳහන් වෙන්නේ පාරිභෝගික වස්තුන් පිළිබඳව එහෙම මට මතක නැහැ හරියටම මේ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවාද කියලා. එහෙම තියෙනවා. ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මේ ආනන්දේ මේ චාපාර චෛත්‍ය හරි සුන්දරයි කියලා. කියන්නේ ඒවා දැක්කම හරියට හිතට පැහැදෙනවා. දැන් බලන්න ඔය සංද්‍යා මහත්මියගේ කියන සයිකින් තුරු කියන චෛත්‍ය. ඒක දැකලා කිසිම කෙනෙකුට තරහක් ඇති කරගන්න හේතු වෙන්නේ. ඒව දැක්කම ඇත්තටම නැවත අපිට සිහි වෙන්නේම මේ ධර්මයේ බුදුන් වහන්සේ ධර්මයේ වගේම මහා සංඝරත්නය තමයි මේ ත්‍රිවිධ රාශියේ තමයි අපිට සිහි කරලා දෙන්නේ. ඒ ಗುಣ තමයි අපිට මතක් කරලා දෙන්නේ. ඉතින් ඒ අනුව ගත්තහම ඒ දේවල් අපේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. දැන් හුඟක් වෙලාවට අපි දන්නවා ඊතරක සාදයක් තියෙනවා නම් ඒ අඩුම ගානේ ඒ බුද්ධ ප්‍රතිමාව තියෙන තැන ඒ විදිහට සාදයක් තියන්නේ නැහැ. ඒ කරන ගෞරවයක් ඇති. ඒ කරන ගෞරවය මොකද පුත්‍රයන් වාස්තුවේදී ඒ ප්‍රතිගුණ නැත්නම් ඒ තම චරිත ලක්ෂණ ඒ දතිතික අපි මතක් කරගන්න. ඒ කියන්නේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඒකින්ද ඒකේ වරදක් දකින්නේ නැහැ. නමුත් ආමිස පූජාවෙන් කෙනෙක් නවතිනවා නම් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් එක තමයි ඒ දේවල් තියෙන බුද්ධ ප්‍රතිමා හෝ බෝධීන් වහන්සේලා හෝ තියෙන්නේ අපිට ලාභ ප්‍රයෝජන ගන්න නෙවෙයි ශ්‍රද්ධාව ඇති වෙලා ශ්‍රද්ධාව ඔස්සේ ඒ ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන මේ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට සංකේත හැකි. ඒකයි ඒ විදිහට අපි පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කිරීමේ වැරද්දක් නැහැ. නමුත් තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා යම් කිසි දෙයක් පාවිච්චි කරනවා නම් එතන තියෙනවා ප්‍රශ්න. ඒක තමයි මම දකින්නේ පෞද්ගලික මතයක්. ඒකින්ද මම හිතන්නේ අපි වාද කළ යුතුයි කියලා. ඒක එක්කෙනාගේ පෞද්ගලික අදහස් මතයි ඒක කිසිම හරි විදිහට කෙටි සදහනක් කරන්න කැමතියි. සාදු සාදු සාදු ජයන්ත මහත්තයා බොහොම පිං. ජයන්ත මහත්මයා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම අහලා තියෙන ආකාරයට මේ සතර සතිපට්ඨානයයි. එතකොට සතර සතිපට්ඨානය වැඩිමයි ඉතුරු බෝධිපාක්ෂික ධර්ම වැඩිමයි අතර කොහොමද සම්බන්ධයක් ඇති වෙන්නේ කියලා මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද? තෙරුවන් සර්. මං කියනවා එක්තරා සූත්‍රයක කියනවා මේ සතියක් වඩනකොට සතරක් වැඩෙන, සතරක් වඩනකොට හතක් වැඩෙන, හතක් වඩනකොට අටක් වැඩෙන ආකාරයෙන් ප්‍රශ්නයක් අහනවා. එතෙන්දි දෙන උත්තරේ මට හරියටම මතක නැහැ සූත්‍රේ නම් මොකක්ද කියලා. මට හිතෙනවා ආනාපාන සති සංයුක්තිය කියන සූත්‍රයක් වෙන්න ඕනේ කියලා. එතකොට එතන කියන්නේ ඇත්තටම මට මතක හැටියට වර්ධන කවුරුහරි හදන්න දෙනුත් මහත්තයා මතකයි නම් කියන්න. එතන කියන්නේ මේ ආනාපානය වඩනකොට සතර සතිපට්ඨානය වඩනවා, සතර සතිපට්ඨානය වඩනකොට සප්තබොධිසංග වඩනවා, සප්තබොධිසංග වඩනකොට ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා වගේ තමයි මතකයක් තියෙන්නේ මට. කියන්නේ ඇත්තටම මේ එකක් දෙයක් හරියට කරනකොට විශේෂයෙන්ම මේ සතර සතිපට්ඨානය වඩනකොට අනිත්‍යවල් නිරන්තරයෙන්ම වැඩෙනවා. කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් කායානුපස්සනාව කායානුපස්සනාව යටදී තමයි තියෙන්නේ ආනාපාන සති භාවනාවත් තියෙන්නේ කායානුපස්සනාව යටදී. පොත ඒක වඩනවා කියන්නේ මූලික වශයෙන්ම කුසල ඡන්දයක් ඇති වෙන්න ඕන කෙනෙකුට ඒ පරියන්කී ඉඳගෙන අනිවාර්යයෙන්ම ආනාපාන සති වඩන්න ඕනේ පරියන්කීම සත්ත වාඩි වෙලා ඒකට කුසල ඡන්දයක් ඇති වෙන්න ඕනේ. පොත බලන්න මේ කුසල ඡන්දය ඇති වෙනවා කියන්නේ ඡන්ද ඉර්ධිපාදයේ තමයි ඡන්දේ කියන්නේ කුසල ඡන්දයක් කියනවා ඡන්ද ඉර්ධිපාදයට ඔන්න මුල පුරනවා. ඒ වගේම දැන් කෙනෙකුට සීලයක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? දැන් නිදිමත එනවා. දැන් නිදිමත එනවා කියන්නේ යාගේ වීර්යය අඩුකමක් හින්දා තමයි නිදිමත කෙනෙකෙ එන්නේ. ඒක තමයි මේ භාවනාවේ නැගිටලා යන්න ඕනේ කියන්නේ. යම් කෙනෙක් ඒක හරියට වඩනවා නම් එතන වීර්යයක් ඇති. ඒ වගේම යාට හොඳට හිතක් සබල කරලා තියෙනවා. කියන්නේ පද්දන්හාති කෙනෙක්ට සිත ඔසවා ගන්න. يعني දැන් අපි අර ඔකට උදාහරණයක් දෙනවා. දැන් දරුවෙක් වඩාගෙන ඉන්න ගෑනු කෙනෙක් ගත්තාම ගම්වල අපි දැකලා තියෙනවා හිතුව ගම මේ ළමයාව මේ ඉනේ ඉන්න ළමයාව මෙහෙම උස්ස ගන්න. ඒ වගේ තමයි පද්දන්හාති කියලා කියන්නේ සිත ඉසවීමක් කරන වැටෙන්න නොදී නැවත නැවත නැවත ඔසවා ගැනීමක් කරනවා. ඒ වගේම ඉදර්ශනාවක් අත්තරත් කියනවා. මීමාංසාවක් ඒ වගේම දැන් බැලුවොත් මේ අනිත් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ මේ දේවල් කරන්න. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ මේක ගැන පැහැදීමක් තියෙන්න ඕනේ. ආනාපාන සති භාවනාව කරනවා නම් එනකොට විශ්වාසයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා කියලා. බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්ව කාලේ මේ ධර්මය අවබෝධ කරගත්තේ ආනාපාන සති භාවනාව පාදක කරගෙන. ඒ පිළිබඳව ශ්‍රද්ධාවකින් තමයි පටන් ගන්න. ඒකට වීර්යයක් තියෙනවා. ශ්‍රද්ධා වීර්යය ආනාපාන සතිය කියනකොට සතියක් වැඩෙනවා. ඊළඟට සතිය වැඩිනකොට හිතේ සංසුන් බවක් ඇති වෙනවා, සමාධියක් වැඩෙනවා. ඊට පස්සේ සමාධිය ඔස්සේ කෙනෙක් විදර්ශනාවට යොමු වෙනවා නම් ප්‍රඥාවක් ඇතිවෙනවා. එතකොට සද්ධා, විරිය, සර්ප, සමාධි, ප්‍රඥා කියන ඔන්න ඒ ඉන්ද්‍රිය ධර්ම පහත් වැඩෙනවා. ඉතින් ඔය ආකාරයෙන් යම් දෙයක් කෙනෙක් දෙත් සද්ධාවකින් යුතුව පටන් ගත්තොත් මේ මාර්ගයේ යන්න ගියාට ඉතුරු ටික නිරන්තරයෙන්ම ටික ටික ටික ටික වැඩෙනවා. ඉතින් ඒකින්ද සතිය කියන එක වඩන ප්‍රමාණය අනුව ගත්තාම සම්බොජ්ජංගේ දක්වාම ඒක වැඩෙනවා. එතන බොජ්ජංගේ කියලා කියන්නේ දැන් බලන්න සංඛාර උපේක්ෂා ඥාන වගේ අපි ගත්තොත් එහෙම කෙනෙක් විදර්ශනා ඥාන ටික ගත්තාම ඒකේ අවසාන කොටට එන්නේ සංඛාර උපේක්ෂා ඥාන කියන එක. ඒකෝ දැන් මාර්ග සිත් ඇති වෙන වෙලාවට එතනදී ඒ ඇති වෙන සංඛාරයන් පිළිබඳව අනිත්‍ය හෝ දුක්ඛ හෝ අනාත්මය ප්‍රකට වෙන අවස්ථාව කියන්නේ යගේ සතිය මුහුකුරා ගිය අවස්ථාව. ඒකට බෝධි අංගයක් වශයෙන් අන්න ඒ වෙලාවේ ඒ සතිය කියන එක වෙන්නලා තියෙනවා. පටන් ගන්නෙ ප්‍රාථමික මට්ටමේ. නමුත් ඒක ඉන්ද්‍රියක් වෙලා බලයක් වෙලා ඊට පස්සේ බෝධි අංගයක් හැටියට වැඩෙන්න පටන් ගන්නවා. මේක අර ප්‍රගුණ කිරීමම තමයි භාවිතාවයි බහුලීකත වීමයි සමිනාට අපිට කිව්වා වගේ ඒක දිගින් දිගට නිරන්තරයෙන් කරගෙන යන කෙනෙකුට ඒ කියන්නේ ඒ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩින බව තමයි ප්‍රධාන කරන්න තියෙන්නේ. බොහොම පිං තිරුවන් සරණයි ජයසත්ය. සමයි තිරුවන් සරණයි. හොඳයි, අනිත් කල්ලා මිත්‍රින් සාකච්ඡාවට එකතු වෙන්න මම අද කතා කරන්නේ. සන්ධ්‍ය මහත්මිය එකතු වෙන්න පුළුවන්, කමල් මහත්මයා. තිරුවන් සරණයි. දැන්ත මහත්මයා මේ ඉන්ද්‍රිය කිව්වා මේ පංච බල පංච ඉන්ද්‍රිය කිව්වා මේ ඒ හැමතෙම ප්‍රධාන සිත විතරයි නේද? ඉන්ද්‍රියටත් අයිති වෙන්නේ සිත නේද? ඒ කියන්නේ සද්දා විරිය සති සමාධි පඤ්ඤා ඇති වෙන්නේ සිතේ ඉන්නේ දේ ඉන්ද්‍රිය කිව්වට සිත නේද ඒකට ඇතුළත් වෙන්නේ. ඔව්, ඇත්තටම සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියලා ගන්නකොට අපි දන්නවා මේ කුසල සිත් තුළ ඇති වෙන චෛතසික පිළිබඳව. ඒතර ඒක චෛතසික 25ක් අපි ඉගෙන ගන්න ඕන. ඒකෙන් සද්ධා කියන එක තමයි සද්ධා ඉන්ද්‍රිය හැටියට වැඩෙන්නේ. ඒ කියන්නේ ඒ සිත්ෙහි ඇති වෙන සද්ධා චෛතසික. ඒතර විරිය කියන්නේ අපි දන්නවා ඒක අර ප්‍රතිවිරුද්ධ කියන්නේ විරිය කියන එක අකුසල පැත්තට වැඩ කරන්න පුළුවන්, කුසල පැත්තට වැඩ කරන්න පුළුවන් එකක් නේ. එතකොට මෙතනදී කුසල පැත්තෙන් විරිය කියන එක විරිය කියන ශක්තියේ ඒ කුසල සිටේ ඉන්නේ. ඊළඟට සතිය විරිය සද්දාව සද්දා විරිය සති. සතිය කියන එකත් ඇත්තටම කුසල පැත්තට යන සතියෙන් කියන්නේ සතියෙන් කරන්නේ අකුසලයෙන් වළකන කුසල පැත්තට හරවන එක තමයි සතියෙන් කරන්නේ. يعني සති සම්මා සති. සම්මා සතියෙන් කියන්නේ අකුසල පැත්තෙන් ඉවත් කරලා කුසල පැත්තට හරවන එක. ඒකෝර ඒකත් චෛතසිකය. සති චෛතසිකය. ඊට පස්සේ සමාධි කියන එකත් චෛතසිකයක් වෙනවා. ඒක තමයි ඒකාග්‍රතාව කියන චෛතසිකය තමයි අපි සමාධි කියලා කියන්නේ. කුසල චිත්තස් ඒකාග්‍රතාව කියන එක තමයි සමාධි කියලා ආයෙත් කුසල සිටේ තියෙන ඒකාග්‍රතාවයට කියනවා ඒකාග්‍රතාවයි චෛතසිකය කියන සමාධි කියලා. ප්‍රඥා කියලා කියන්නේ අපිට දැන්දී ඇති වෙන ප්‍රඥා චෛතසිකය. මේක තමයි අමෝහය කියලත් අපි වෙනම විස්තර කරන්නේ තැම අවස්ථාවල. ඔබතුමා මේ කියවගේ ඒ කුසල සිත් තුළ ඇති වෙන චෛතසික කොටස් ගැන තමයි මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙන්නේ. මොම් හරි තේරුම් ගන්න. අමම අපේ ප්‍රශ්න එක තියෙන. තිරුවන් සරණයි. තිරුවන් සරණයි බහමෝටම. යනවා. නුකියෙන් තමයි කල්පනා කරේ හොඳයි මේ කතා කරන්න කීප නිසා කියන්න. සත සතිපට්ඨානය වඩනකොට සමාධිත්‍යක් නැත්තම් ඒක හරියට වැදින්නේ නැහැ මං හිතන්නේ. මගේ ඒක මේ ඒ ගැන මේ සුදස්සන හාමුදුරුවොත් ඒක මේ නුරුතු පෝයේදී කිව්වා. ඒක මම මෙහෙදී ඒක පෙන්නවා මේක ඒක විශේෂත්වයක් කියලා. දැනත් මතර ඒක ටික අහලා බලන්න. ඒ ගැන මේ කල්පනා කරලා මම වැරදි කියන්නේ නැහැ. මම නම් හිතන්නේ ආර්ය සමාධිත්‍යයක් නැතුව සතර සතිපට්ඨානය වැඩෙන්නේ නැහැ කියලා හිතා. තිරුවන් සරණයි. එහෙම සමා වෙන්න ගහත් මේක කොහෙද ධර්මයේ කොහෙද තියෙන්නේ? අපි ස්වාමීන් වහන්සේලා විවිධාකාර අදහස් තියෙනවා තමයි. නමුත් ඔබතුමා ඔය අදහස් කරපු දේ කොහෙද මේ ත්‍රිපිටකයේ කොහෙද සඳහන් වෙලා තියෙන තථාගතයන් වහන්සේ කොයි කොතනකද එහෙම දෙයක් කියලා තියෙන්නේ? තිරුවන් සරණයි. ඔසින් ත්‍රිපිටකයේ තියෙනවා නැද්ද කියලා මම දන්නේ නැහැ. මේක මගේ අදහසක්. මේක මගේ අදහසක්. මට වැටහිලා තිබුණ හැටියට ඒත් එක්කම ඒක සුදස්සන හාමුදුරුවෝ ඒක පෙන්නවා. තවත් අය ඉන්නවා ඒක පෙන්නන අය. ඉතින් මම මේකයි කිව්වේ. ඉතින් පිළිගන්නේ නැත්තම් පිළිගන්න එපා. මේ ඒ කම මහත්තයා ඔබතුමා හරි හොඳයි. තමන්ට කිසියම් අවබෝධයක් ඇතුවයි කියන දේවල් තමයි අරිම වැදගත් වෙන්නේ. මම හැමදාම කියනවා සාකච්ඡාවදී එහෙම දේවල් කියනකොට හොඳයි. මම නම් එහෙම දේවල් අගය කරනවා. මොකද ඒ වගේම මේ වල කියන හරි වැරදක් අවශ්‍ය නැහැ. මොකද මේ තමන්ට හංගින දේ ඒ වෙලාවේදී හරි එක. එක පසුව තමයි විසින් මේක වෙනස් වෙන්නේ කිසිම ගැටලුවක් නැහැ ඒක හිතා වෙන්න ඕනේ අප කමල මහත්තයා ඉගෙන පොඩ්ඩක් කියන්නකෝ ඒක යමක් හිතන දෙයක් එතන තියෙනවා මොකද ඇත්තටම ඔබතුමා කිව් දෙය තව ටිකක් විස්තරණය කරන්න පොඩ්ඩක් කියන්න ඇත්තටම මේ සම්මාදිට්ඨිය කියන්නේ දැන් බලන්න අර හාමුදුරු කිව්වාගේ අපි මේ නොදන්න කාලයක් තිස්සේ මේ එන්නේ අපි මේ එළීතියා බලාගෙන අරමුණු අරගෙන ඒ පුරුද්දට එන එක බුදුන් වහන්සේ කෙනෙක් තමයි ඇවිල්ලා පෙන්වන්නේ මේක අපිට අපේ ශරීරය ඇතුලෙන් බලන්න කියලා. ඒක තමයි අර නොවැසූ විරු ධර්මය. ඉතින් මේක එහෙම බලනකොට තමයි පේන්නේ මේ මනසෙන් නේද මේ ඔක්කොම වියත් මේ වංචාව කරන්නේ කියලා. ඒක දිනක වැටුණාම තමයි තේරෙන්නේ මේ ඒක ඇත්තට තමුන්ගම වැටෙන්න ඕනේ. මේක කාටවත් කියවට දක් නැහැ. පොත්වල ලියන්න ඕනේ නැහැ. ඒක පොත්වල ලියවිලා ඇති. නමුත් ඒවා මේ එක එක විදිහට තියෙනවා. ඉතින් කෙනෙකුට පොතක් කියවනකොට හරි කෙනෙක් දෙයක් අහනකොට හරි අවබෝධ වෙන්නේ එක එක විදිහට. ඉතින් ඒ අවබෝධය මට ලැබුණා දැන ගැනීම මෙහෙමයි. ඉතින් ඒකයි මම කිව්වේ. ඇත්ත වශයෙන්ම මනස වැඩ කරන හැටි මනස අපිව වංචා අපිට වංචා කරන හැටි දැනුණාම එතන අමුත්තක් තියෙනවා. ඒවා කියන්න බෑ. මේවා තමුන්ට තේරෙන්න ඕන. මම කියන්නේ නෑ මම මේ ඔක්කොම ඉගෙන ගත්තයි කියලා. නමුත් සෑහෙන කාලයක් මේකට බලනකොට මේක දිහා ඉල්පගෙන ඉන්නකොට සමහර දේවල් තේරෙනවා. ඒවා ඉතින් මේ එහෙම තමයි කෙනෙකුට මේ අවබෝධ වෙන්නේ. දැන් එකම දේශනාවල් අහනකොට බුදුහාමුදුරන්ගෙන් ඔක්කොම රහත්ුනේ නෑනේ. එකනේ රහත් වුණා, එකනේ සෝවාන් වුණා. ගොඩක් අය බැන බැනත් ගියානේ. එහෙමනේ වැඩි. එකම දේ අහනකොට ඇහෙන්නේ වෙන විදිහකට. අපි මේ අපේ සංඥා ගන්න එක එක විදිහටනේ. අර සමහර මේ භූත කොටස් ඉන්නවා එකම සංඥාව ගන්න අය. එකම ශරීර තියෙන අය. අපි එහෙමනේ අපේ ශරීරයත් වෙනස්, අපි සංඥාත් වෙනස්. අන්න ඔය අර මේ සූත්‍රයක් තියෙනවා. මොකද්ද මේ අනිංජ සප්පාය සූත්‍රය? අන්න ඒක අහලා බැලුවොත් ඒක සමහර ඒක බොහොම වැඩි කතා කරන්නේ නැති දෙයක්, මේ බණ කියන්නේ නැති දෙයක්. ඒක මම මේ ළඟදී ඇහුවා. ඒකේ තුඟාවක් ඒක තේරුම් කරනවා. ඒ කියන්නේ එක එක සත්ත්ව කොටස් ඉන්න එක එක විදිහට තේරෙන්නේ නැහැ අපිට. අපේ දැන් එකම දේ අහනකොට අපිට එක එක විදිහට තේරෙන්නේ. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් අපිත් අපිට කියන එක සත්තුන්ට තේරෙන්නේ නැහැ. අනේ වගේ මේ කොටස් වලට තේරෙන්නේ. ඒ වගේ එකම පන්තියේ ඉන්න අයට තේරෙන එක එක විදිහට. එතකොට එකම දේශනාව අහපුවාම දැන් පොලිටිකල් ස්පීච් එකක උනත් ගියාම බලන්න එක එකන සමහර අය බැන බැන සමහර බොහොම දේකේ කියනවා. ඒ වගේ එකම දේ අහන්නේ නමුත් තේරෙන්නේ වෙන විදිහකට. අපේ සංඥා ගන්න හැටි වෙනස්. අන්න එතනයි ඒකේ වෙනස තියෙන්නේ. ඉතින් යමක් වැටහුණා නම් ඒක ඉතින් සමුගේ දෙයක්. ඉතින් වැටෙන්නේ ඒකට කාටවත් කරන්න දෙයක් නැහැ. දැන් තව දෙයක් කියන්න මම කියන්නේ දැන් ඉස්සර ඒ බුදුරජාණන් වහන්සේගේ ඉන්න කාලේ මේ සහාම්දුරු මේ මහාන වෙලා ඒගොල්ලන්ට කමටහන් අරගෙන යනවා හැන්ද. හැතම දාස්කන ඇවිද යනවා. ඉතින් ගිහිල්ලා ඒගොල්ලන්ට යනකොට අවබෝධ වෙනවා නේ. යා ගිහිල්ලා ඒව කරනකොට. ඉතින් ආය අපිට වගේ දවස් හැමදාම බණ කියන්නේ නැහනේ. බුදුහාමුදුරු යමක් කියලා හිටන් මේ එළියට දානවා නේ. ඒගොල්ලන් ගිහිල්ලා කොහේ හරි තැනකට ඉඳලා ඉතින් භාවනා කරගෙන එනවා. අප ආයේ එන්නේ රහත් වෙලා. අනේ ඒ වගේ තමයි ටික එක කණගේ ලැබීම තියෙන හැටි. මේ කතා කරන උදේ නේද පැය එතකොට නිකන් මේ කලහ විවාද ඇති වෙන්නේ වගේ තමයි. ඉතින් අර මේ තමුන්ගේ අදහස් කියපුවම සමා වෙන්න මගෙන් වැරද්දක් වුණා නම් දිරුලොත් මහත්තයා හොඳේ තේරුම් ගන්න. නෑ. ඇත්තටම ඔබතුමයි අදහස් ප්‍රකාශ කරတဲ့ එක ලොකු දෙයක්. ඇත්තටම ඒක අර ධර්ම මණ්ඩලයේදී මම සාමාන්‍යයෙන් පෞද්ගලික හිතනවා අපි අපේ අදහසක් එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගේ අදහසක් නම් ඒක ප්‍රකාශ කරන එක හරි වැදගත්. ඒකට අපි දන්නවා මේක. ඒක නෑ එහෙම ඒක ගන්න එකත් වැදගත් වෙන්න පුළුවන්. ඇත්තටම ඒකත් සෑහෙන වැදගත්. කොහොම පින් ඒක ගන්න එක එක එක්කිනාගේ ඔබතුමක් කියුවා වගේ වගේ කියනවා. ඉතින් වත්තරණයි. ආ තිරුවන් සරණයි. ආ සියලු දෙනාටම තිරුවන් සරණයි. ඇත්තටම මේ මහත්මයා කිව්වේ කි වැඩක අර්ථයක් තියෙනවා කියලා මටත් හිතෙනවා. පුළුවන් නම් කවුරු හරි කියන්නකෝ මේ සතර සතිපට්ඨානයයි සම්මාදිට්ඨියයි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා එතන ලොකු සම්බන්ධතාවයක් තියෙන බව මට පේනවා. මොකද සම්මාදිට්ඨියක් නැත්තම් කොහොමදවත් මේ සතර සතිපට්ඨානය කෙරීමට ආස්තාවක් ඉන්නේ නැහැ. ඉතින් සම්මාදිට්ඨිය කියන එක කියන්නේ ඉස්සෙල්ලා අවබෝධය තියෙනවා නම් ඒ සම්බන්ධය තියෙනවා. මොකද මේ ධර්මයේ හැමදේම මේ සම්මාදිට්ඨියට අර නූල වගේ ඇදිලා හැමදේටම ධම්වලක් වගේ සම්බන්ධ වෙලා තියෙන විදිහට තමයි මට තේරෙන්නේ. තිරුවන් සරණයි. අතිරසන්නයි චන්දන මහත්මයා. චන්දන මහත්මයා බොහොම ප්‍රශ්න කැවි අපි ජයන්ත මහත්මයා මට කියනවා කාන්ති මහත්මිය නේද විතර කාන්ති මහත්මිය පොඩක් කියන්නේ. කාන්ති මහත්මිය මේ අතරම දේ තමයි ඔය සතර සතිපට්ඨාන සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියන දේව හරියට දැනගත්තොත් මේක සම්බන්ධ කර ගන්න පුළුවන්. මට කියනවා ඉතින්ලා සතර සතිපට්ඨානෙන් වදන්න බෑ කියන්නේ සම්මාදිට්ඨියක් නැතුව. එහෙනම් මොකද්ද මේ සතර සතිපට්ඨානෙන් වදන්නේ කියන එක පොඩ්ඩක් කෙටියෙන් වගේ අහලා බලමු. කාන්ති මහත්මිය මේ භාවනා මොනවද කොහොමද සම්බන්ධලා ඒ සතර භාවනාවෙන් කරපු කෙනෙක්ද? මොකද්ද සතර සතිපට්ඨානේ වඩනවා කියන්නේ? එහෙනම් මොකද්ද සතර සතිපට්ඨාන කියලා කියන්නේ? කාන්ති මහත්මිය පොඩ්ඩක් ඒක ගැන කියන්න කෙටියෙන් කිව්වොත් කමන්නේ. සත්‍යගිතේ මේ ධර්මයේ අවබෝධ කරගෙන ඉස්සෙල්ලම දේශනා කළ සූත්‍රයේ ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒකතර ධම්මචක්කපවත්තන සූත්‍රයේදී තමයි බුදුහම්දුව චතුරාර්ය සත්‍ය මාර්ගය දේශනා කරේ. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියන තැන සත්‍යගිතේ මහතේ දේශනා කරා මුලින්ම මේක දුකයි කියලා දැනගෙන ඕන මෙන්න තමයි මාර්ගය. එතකොට එතනදිම මේ මුලින්ම වැදගත් වෙලා තියෙන සම්මා දිට්ඨිය. මම හිතන්නේ සම්මා දිට්ඨිය. ඒ නිසා සම්මා දිට්ඨියක් නැති කෙනෙක් කාරෙත් නම් මේ මාර්ගයට පිළිපන්නේ නැහැ. සම්මා දිට්ඨිය දැන් සබ්බාතෝ සත්‍යාරික සූත්‍රය ගත්තත් කියන්නේ සම්මා දිට්ඨිය පූර්වාංග ක්‍රමිනු තමයි අනිත් මේ හත වැඩෙන්නේ. ඉතින් ඒක නිසා සම්මා දිට්ඨිය කියන එක තියෙන පුජ්‍යලයක් තමයි මම හිතන්නේ සතර සතිපට්ඨානය වඩන්න පෙළඹෙන්නේ. ඒ වගේම සතර සතිපට්ඨානෙන් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා තිබුණාට ඇත්තටම මේ නම් වලින් වෙනස් කරාට මේවා එකක් අනිත් එකක් වැඩෙනවා. මේවා ඇත්තටම එහෙම වෙන් කරන්න බැහැ කියලා තමයි මගේ හැඟීමත් මම දෙන්නේ. ඒවා කිසි දෙයක් වෙන් කරන්න බෑ කියලා. ඉතින් මුලින්ම කායානුපස්සනාවේ අර කොටස් ටික වඩනකොට කියන්නේ මේ අසුබය මේ ආනාපාන සතිය අසුබය නව සීවතිකය ඒ කියන්නේ මේ හැම එකක්ම මරණ සතිය ඒව ඔක්කොම මේ කය සම්බන්ධ කරගෙන තමයි රූප කොට සම්බන්ධ කරගෙන තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ රූපයෙන් පටන් අරගෙන මේක නාම රූප දෙකට එතකොට අර නාම කොටසට වැටෙනවා. ඉතින් මේ රූපයත් ආධාර කරගෙන තමයි අපි ඉතුරු අනුපස්සනා ටික වැඩින්නේ. ඉතින් වේදනා අනුපස්සනා වඩනකොට චිත්ත අනුපස්සනාව කියන්නේ ඉතින් සිතට ඇති සමාහිත සිත සමාහිත විතරාගිත ඒ වගේ සිත් මට දැන් ඔක්කොම මතක නෑ. ඒ වැඩින්නේ සිතට එන්න සිතේ ඇති වෙන දේවල් බැලීම තමයි චිත්ත අනුපස්සනාව කියන්නේ. දැන් මේ ධම්මානුපස්සනාව වෙනකොට තමයි බුදුහාඳුරෝයි ගැඹුරු ධර්ම කොටස් ටික මේ වේදේශනා කරලා තියෙන්නේ. එතෙන්දි තමයි මේ චතුරාර්ය සත්‍ය කියන ආර්ය අෂ්ටාංග මාර්ගය එකට පංච උපාදානස්කන්ධය මේ ඒ අමාරු හරිය දේශනා කරලා තියෙන්නේ සප්තබෝධංග ධර්ම මනුපස්සනාව. ඉතින් මම කියන්නේ මේක නිකන් හරියට එකට අමිනිච්ච මුතුවැල පෙළියක් වගේ මේ ඒ සම්මාදිට්ඨිය විස්තර කරන එමල් පළවෙනි දේශනාවෙනු මේ අනත් ලක්ෂණ සූත්‍ර දෙවෙනි දේශනාවනු. ඒතර ඒක තවත් දුරට සාරිපුත්ත මහ රහතන් වහන්සේ තවත් කඩලා සත්‍ය විමං ඉන්නලා තියෙනවා. ඉතින් මේ භාවනාවේදී මේ අර යම්කිසි මූල ධර්ම දැනුමක් නැතුව මම හිතන්නේ කෙනෙකුට සතිපට්ඨාන වඩන්න පුළුවන් කියලා. ඒ ටික තමයි ලලිත් මහත්මයා මට කියන්න තියෙන්නේ. වරදක් කිව්වා නම් අනිත් යාළු මේ කල්යාණ මිත්‍රෝ දැනගන්න කැමතියි. පෙරවන් සරණ. දෙරසන වල මම දිල්ලු මහත්තයා වෙනවා. දිල්ලු මහත්තයා මේ ඔබතුමාගේ ප්‍රශ්නේ ඇහුවේ මොකිටද මේ හිතුව කැතුව කියලා අපි දන්නවා. ඔබතුමා එහෙම අන්නත් හේතුවක් තියෙනවා. මේ සමහරට මම මට තමයි දෙකෙන් කොහොමද මං ඉන්නේ කියලා හිතා ගන්න බෑ. දිල්ලු මහත්තයා කියන්නකෝ ඔබතුමාගේ ප්‍රශ්නේ ඇහුවේ හේතුවක් කැතුව ඒක කියන්නේ හේතුව ඉතින් අර මං කියපු හේතුවම තමයි දලුවත් මහත්තයා. අපි ඉතින් මොකද යම් කෙනෙක් එහෙම වුණා මොකද අර අයි මේ අපි කවල් මහත්තයා කියපු හේතුව ඔක්කොම තමයි එක පැත්තකින් බැලුවා. මොකද අපි මේ එක එක එක එක විදිහටනේ දකින්නේ. කෙනෙක් ටිකක් සම්පකේ මේ සතර සතිපට්ඨානෙම තියෙනවා කියලා මේ සත්සමාදිත්‍ය අඩංගු වෙලා. එතනම තියෙනවා සතර සතිපට්ඨානෙ වැඩිවීම තුළම එතනම සම්මාදිට්ඨිය අඩංගු වෙලා තියෙනවා. එහෙමම තමයි තථාගතයන් වහන්සේ කරන්න කියලා තියෙන. දැන් ඉස්සර දැන් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඉස්සර කාලේ තපස් රැකපු අය හිටියනේ. ඒ අය තපස් රැක්කේ ශරීරයේ දුක් විඳින ශරීරය ගැන බලලා ශරීරයේ කොටස් වලින් තමයි ඔක්කොම වෙන්නේ කියන හිතෙන් තපස් රැකපු අය තමයි හිටියේ. මේ අතක් හොල්ලන්නේ නැතුව මාසයක් හිටියොත් ඒ පිළිපඳ කෙරෙන කර්ම නැති වෙන්න පුළුවන් කියලා අන්න ඒ වගේ නිකන් මේ ශරීරයේ මුල් තමයි තථාගතයන් වහන්සේ අපිට කායanusasana කරනකොට කිව්වේ අර හිතේ ඇති වෙන දෝමනස්යන් ඒ වගේම අභිජ්ජාවන් මේව නැති වෙන විදිහට කායanusasana කරන්න කියලා කියනවා. මට හිතන්නේ එතනම සම්මාදිට්ඨිය තියෙනවා. ඒක නිසා මම ඒක ගැන ගොඩක් හිතන්න ගියේ නැහැ. නමුත් අපි අර කෙනෙක් ඒක ඩිස්කරේජ් වෙන්න පුළුවන් ඒ වගේ එකක් සමල්ලාවට ගන්න විදියට වගේ කියලා හිතන්න මට ඒකයි මගේ ප්‍රශ්නේ ඇහුවේ. ජයන්ත මහත්තයා යොමු වෙන ජයන්ත මහත්තයා මේ මොකද්ද මේ කතාව ජයන්ත මහත්තයා? හොඳයි පෙරවන්තර මහත්තයා ඉන්නේ නැහැ බොහොම හොඳයි. නෑ ඒ වගේ අදහස් ලක්ෂණ එකකින් තමයි අපි මේවා මේ දිගහැරගෙන එහෙමත් නැත්නම් निराකරණය කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඇත්තටම සම්මාදිට්ඨියට පත් වෙන්න කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙන්න නම් අවශ්‍ය කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරය. පරතෝ ഘോഷය කියලා කියන්නේ අනුන්ගෙන් අහලා දැනගන්න ඕනේ. ඒක බුදුරජාණන්ගෙන් වෙන්න පුළුවන් නැත්නම් රහතන් වහන්සේගෙන් එහෙම නැත්නම් ඒ ආශ්‍රයෙන් එන කාගේ හරි ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඔය අහලා තමයි පළවෙනි එක පරතෝ. පරතෝ කියලා කියන්නේ වෙන පිට කෙනෙක්ගෙන් වෙන කෙනෙක්ගෙන් අහන්නේ. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය. ඔය දෙක සම්පූර්ණ කරගත්ත කෙනෙක් තමයි සම්පූර්ණ කරගත්ත කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට ලබාගත් කෙනෙක් තමයි සෝතාපන්න වෙන්නේ. ඒක එකක්. ඊළඟට කියනවා සෝතාපන්න කෙනෙක් වුණාට පස්සේ යාට පරප්‍රත්‍යයෙන් තොරව නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නවා. පරප්‍රත්‍යයෙන් තොරව කියලා කියන්නේ අනුන්ගේ උදව්වකින් තොරව නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න අරහත්ත්වයට ලක්වාම යනවා. ඒක ඒ සෝවාන් ඵලයට පත්වෙච්ච මනසකින් ඉද නිවන දක්වාම සම්පූර්ණ වශයෙන්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම ඒක යනවා. ඒක ධර්මතාවයක්. ඒකෝර දැන් අපිට තේරෙනවා යම්කිසි සූත්‍රයක් හරි මොනවායි දේශනා කරනවා නම් අනිවාර්යයෙන්ම දැන් බලන්න දැන් මේ මහා සතිපට්ඨාන සූත්‍රය කියනවා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං පරිදේවාන ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියා ඒ යද්දං චත්තාරෝ සතිපට්ඨානාය. ඒකෝර දැන් මේ ඥායස්ස අධිගමාය කියලා කියන්නේ අධිගමයේ ලබනවා කියන්නේ මාර්ගඵල වලට පත් වෙන එක. සෝතාපන්න මාර්ග ඵලය ඊළඟට සකදාගාමි මාර්ග ඵලය අනාගාමි මාර්ග ඵලය අරිහත් මාර්ග ඵල කියන ඒ අට තමයි මේ අධිගමයි කියලා කියන්නේ. ඒකෝර ඒ අධිගමයට පත්වීම සඳහා තමයි මේක මාර්ගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. එහෙමනම් මේ කාර්ය දක්වලා තියෙන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙකුට නැත්නම් කියන එක අපිට හිතන්න වෙනවා. ඉතින් මේක යම කෙනෙක්ගෙන් අහලා දැනගන්නවා නම් විශේෂයෙන්ම ඒක තමයි සෝතාපන්න වීමට අවශ්‍ය සාධකයක් වෙන්නේ පරප්‍රත්‍ය. එතකොට එහෙම හිතනකොට අර දවස් මහත්තයා කිව්වා වගේ යම් කිසි ආකාරයකින් ලෞකික සම්මාදීක්ෂයක් ඒ කියන්නේ කර්මඵල විශ්වාසයක් මේ වගේ මේ ශාස්ත්‍රීය වහන්සේ කෙනෙක් මේක අවබෝධ කරගත් ශාස්ත්‍රීය වහන්සේ හිටියා ඒ තමයි බුදුරජාණන් වහන්සේ අපි මේ දහම අනු ක්‍රියාත්මක වෙනවා කියලා යන කෙනෙකුට ඒ කියන්නේ ලෞකික සම්මාදීක්ෂයක් ඇති කරගත් කෙනෙකුට තමයි මේ මාර්ගයට එන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ විශ්වාසයක් නැහැ නේද? ඒක ශ්‍රද්ධාවකින් තොරව මේ මාර්ගයට යන්න කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ඉතින් මම හිතන්නේ අපිට වාදයක් විවාදයක් නැහැ. තමන් හිතා ගන්න විදිහ තමන්ට අයිති දෙයක්. මට තේරෙන විදිහට නම් මේක තියෙන්නේ ලෞකික සම්මාදීත්‍යයෙන් යම්කිසි ශ්‍රද්ධාවකින් පටන් ගන්න කෙනෙකුට ඉදිරියට යන්න තියෙන මාර්ගය. ඒ මාර්ගය ඔස්සේ යෑම හරහා මේ අධිගමයන්ට පත් වෙනවා කියන එක තමයි තේරුම් ගන්න තියෙන දැනට. තේරුවන් සරණයි. සිරුවන් සරණයි මම තාචුටි අදහසක් කියන්නම් පුංචි දෙයක් මේ එකක් වැඩි නම් නිවැරදි කරන්න. ඉස්සර ඇත්තටම මේ සම්මාදිට්ඨිය දන්නේ නැහැ. අපි පුංචි කාලේ ඉඳන් පාංකල් ගිහින් තියෙනවා සම්මාදිට්ඨිය දන්නේ නැහැ. ඉරි දන්නේ නැහැ පන්සලට ගියාම මට නම් ඉස්සර පන්සලේ වැරදීමයි තියෙන්නේ. ආමුදුරන්ගේ වැරදීමයි ගායකයන්ගේ වැරදීමයි තියෙන්නේ. නමුත් මේ සම්මාදිට්ඨිය ගැන එහෙම ටිකක් ගැඹුරින් අහනකොට ටිකක් දැනුණා. මට වක් සිදයක් පේන්නේ නැහැ. මම බුදු පිළිමේ ගියා වුණත් තේින්නේ නැහැ. මම ධර්මයේ ඉන්නේ දැන් ඔයන්. ඒ හින්දා මේ සම්පූර්ණම තමන්ගේ අධ්‍යාත්මය තුළ සෑහෙන වෙනසක් මගේ නම් ඇති වුණා මේ සම්මාදිට්ඨිය දැන්නා. ඊට පස්සේ තමයි අනිත් ධර්ම අහනකොට ඒවා වැඩිම පටන් ගත්තේ. අර මේ ව්‍යායාමයක් සම්බන්ධව අපි දේශනයක් අහලා තියෙනවා. ඒක මට හොඳට මතකයි. මට හරියටම කමටහනක්මයි ඒක. මොකද අපි අහලා අහලා ධර්මය අහගෙන අහගෙන යනකොට අපි නිකම්ම වැඩෙනවා. අර කුංචි තලයක් ලොකු වෙනවා වගේ. සිරුවන් සරණයි කියලා දෙනවා. සිරුවන් සරණයි සම්මාදම් වන්නේ බොහොම පිං. නේ මම හිතනවා අපි යොමු වෙන්නේ කමල් මහත්මයාට එතුමා මේ සාකච්ඡාව සම්බන්ධ ඉඳලා කොටසට. කමල් මහත්මයා මේ කීප කාරණාවන් ජයන්ත මහත්මයාත් බොහොම පොඩින් ප්‍රකාශ කළා. අපි තමයි මොනවාරි යම් යම් දේවල් කිව්වා. මේ ඒවත් සමග ඔබතුමා කීප දේවල් එක ගැළපීමක් තියෙනවද? ඔව් තේරුම් සරණයි. කෙනෙකුට ඕන විදිහට හිතා ගන්න පුළුවන් මේ කැමැතියක් ගන්නද? ඒ මම මට දැනන දේ මම කිව්වේ ඒක ගන්න කැමති නැත්නම් ඉතින් ඒක නිකන් ඉන්නේ. ඒකට කමක් නැහැ. මම චන්දන මහත්තයාට මේ ඒ අර ආණ්ඩ දේවල් කියන්නයි මට ඕනකම තිබුණේ. හොඳයි. එහෙනම් අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු. මම හිතනවා අද දවසේ සිට අපි කවර්ණිසයන් වහන්සේ කිං ඔබ ලැබිච්ච ආලෝකයක් සමගම ප්‍රයක දේශනාවක සවන් දීලා ඉන්නන්තුරුව කල්යාණ මිත්‍ර අතර සාකච්ඡාවකට යොමු වුණා. ඉතින් හොඳයි කලින් කිව්වා වගේ කල්යාණ මිත්‍ර හැමෝම එයාගේ අදහස් දක්වා. ඉතින් මම මේ සාකච්ඡා මුලින්ම කිව්වේ ගිය සති ප්‍රයුක්ත පෙර දවසේදී ගෞරවනීය මේ ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරපු භාවනාවේදී මට නම් හිතුනේ මම හරි අසාධාරණයක් මේ මගේ හිතට මෙතුවක් කල මේ කරලා තියෙන්නේ කියලා. මේ පැත්තක තියෙන හිත මේ හොඳ මාතේ අපි උතුමාගේ මතු කරන කාරණාව සම්බන්ධ කරලා මම කියන්නේ මේ පැත්තක තියෙන හිත يعني මේ දැන් මම කියන්නේ වචනෙන් හිත කියලා දෙකක් තියෙනවා නේ මේ පැත්තක. නමුත් මේ මාහිද තියෙන දේවල් නිසාම මම්ම ප්‍රපඤ්ඤ කරගෙන මම්ම එකේ දෙකේ හිතගෙන ඒක මේකද කීකේ ඔහේ වද විඳිනවා. වදිනවා කියන්නේ මේ මම වදිනවා කියලා මම කියලා කෙනෙක් නෙමෙයි. මේ නිකන් හිතකට තවිනා ඉනිසම මම මේ භාවනාවේදී දවසා කරේ මේ හිත ප්‍රභාස්වර සිතක් වගේ තත්ත්වයකට මංස ප්‍රදේශනා කරේ. ප්‍රභාස්වර සිත කියන්නේ ප්‍රභාස්වර සිතක් හැටියට තියන් ඉන්න පුළුවන් නම් කියලා. ඉතින් ඒ උසහය තුළ අර සංස්කාර නොමැතුව හිත පවත්වන්න තමයි භාවනාවේදී යොමු වෙන්නේ. ඉතින් අර එතකොට අර අපේ ධ්‍යාන කතාවල් දිහාලා තිනවනේ නේද? තව එකක් ਵਿਚාරෙම නැති තැනකට ඉතින් එහෙම ඉන්නකොට ඉතින් පුදුම අනීපයක් ඊට වඩා හරි දැනෙනවා. එතකොට මට එතනදී දැනුණා මේ උස්ම ගන්න එක අන්තිමට දැන් නෙගත්තා පුදුම වදයක් නේ උස්ම ගන්න එක කියන එක. ඒකට මට හිතෙනවා මේ දැන් උස්ම නොගෙන මනුස්ස ජීවිතේ වෙනකොට උස්ම ගන්න බැරුණාම මේ වදේ සබයසාර ප්‍රශ්නේ නේද? නමුත් ඒ රහ වෙලාදී මේ උස්ම ගන්න එක ප්‍රශ්නයක් වගේ. ඒක මට හිතෙනවා මේ ජීවත් වෙනවා කියන එකම මොනතරම් වදයක්ද දුකක්ද කරදරයක්ද කියන එක තේරෙන ඒ වගේ වෙලාවට ඉතින් මම කියන්න හදන්නේ නිකම් අපි මේ කොහෙවත් තියෙන බාහිර වෙන දේවල් වලින් මේ සංස්කාර හදුවෙන්නේ. ඒක මගේ හිතටම කරදර කරන හොඳයි. එහෙමනම් අපි සාකච්ඡා නිමා කරමු දැන් තමයි නේ. හොඳයි දරුවත් මහත්තයා මම හිතන්නේ අපි හැමදෙරාට තෙරුවන් සරණයි. අදත් පුරා පැය දෙකකට අධික කාලයක් අපි ධර්ම සාකච්ඡාවක වගේම ස්වාමීන් වහන්සේ අපිට ඉතාමත් මාර්ගනා ධර්ම දේශනාවක් කළා. මේ දේශනාව කරනකොටම තේරෙනවා ස්වාමීන් වහන්සේලාගේ කොච්චර නිවිච්ච ගැටියක් තියනවාද කියලා. ඇත්තම දැන් අපේ තියෙන ප්‍රශ්නේ තමයි අපි මොකක් දේවල් දෘෂ්ටි කරගන්න. يعني අපි දේවල් දැඩිව ග්‍රහණය කිරීමක් වගේ කරනවා කියලා මට හිතෙනවා. ස්වාමීන් වහන්සේලා බලන බලන්න කොච්චර මේ අමුණු සලා ප්‍රදේශයක්ම තේරෙමයි ස්වාමීන් වහන්සේ. يعني මේ ස්වාමීන් වහන්සේ මෙතරම් කිවිහත් තමයි මේක වෙන වෙනම කෑලි කෑලි අරගෙන බලන්න එපා කියලා මට හිතෙනවා. ඒක ඇත්තම හොඳයි කියලා. මොකද අපේ ඒ ප්‍රඥාව ඇත්ත අපි ගොඩාක් විශේෂයෙන් මොකද අපි මේ ගොඩක්දවට ඔය අපි ඉගෙනීම සඳහා ගොඩක් කාලය ගත කරපු කට්ටිය. ගොඩක් විදේශ රටවල ඉන්නේ ගොඩක් කට්ටිය ඉගෙනගෙන යම් කිසි මේකට මහන්සි වෙලා අපිට තර්ක ඥානයට තමයි ගොඩක් දේවල් ලහු වෙන්නේ. හැබැයි තර්ක ඥානය කියන එක එක පැත්තක් තමයි හොඳයි. හැබැයි ඊට පැරලල් ඥාන සමාන්තර ව්‍යාන්න තියෙන දේවල් තියෙනවා. මෛත්‍රිය, කරුණාව, ඊට පස්සේ බුදුරජාන් වහන්සේගේ යන සාමිච්චි පරිපන්න බව. සාමිච්චි පරිපන්න බව කියන්නේ එකිනෙකාට උදව් කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් යන ගමනක් යන්න වෙනවා. ඒක අනිවාර්යයෙන්ම අපිට යන්න වෙනවා. ඉතින් එහෙම කරනකොට තමයි අනිත්‍යක අපේ ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ මේක පද්ධතියක් හැටියට ගොඩ නැගෙන්න ඕන දෙයක් නිසා ප්‍රඥාව විතරක් ඉහළට අර කොඩියක් වගේ ඉස්සෙන මට්ටමට නෙවෙයි අනිත්‍යක තමයි. ඉන්ද්‍රිය ධර්ම තේරම ටික ඉසහාකාරව වැඩෙන්න ඕන. ඉතින් ඒ නිසා අපි හිතනවා අපි දැඩිව ග්‍රහණය කරන්න කිසිම දෙයක් විවෘත මනසකින් යුතුව සාකච්ඡා කරලා මම හිතනවා ඒක තමයි ඇදලවත් මහත්මයා අපිට මේක විවෘත කරලා දෙන්නේ මේ ඕනම අදහසක් ප්‍රකාශ කරන්න. ඊට පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරමු. කවුරුත් ඒකට බෑනෙන්න ඕනෙත් නෑ. තමන්ට කමල් මහත්මයා කියනවා වගේ තමන් කැමති නම් ඒක තමන්ට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අතහැරලා දාන්න පුළුවන්. හැබැයි හිතේ කිසිම දෙයක් මේ පටලැවිල්ලක් ජාජික කොනවත් නැතුව මේ යන ගමනක් ඉතින් මේ රෙකෝඩ් අද රෙකෝඩ් කරන්න නැති වෙන තරම් විශේෂින් එක සම්හන් කරන්නේ. ඉතින් අපි අල්ලාන මිත්‍ර හැටියට මෙච්චරක් දුරක් ආවා. අපි ඉදිරියට මේ විදිහට හැමෝගෙම අදහස් දැනගෙන තමන්ට තේරෙන විදිහට මොකද්ද ධර්ම කියලා තියෙන දේ මොකද්ද කියලා පැහැදිලි කරගැනීම ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද අපිට හොඳ ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. ඊට පස්සේ අපි හොඳ ධර්ම සාකච්ඡාවක් කරා. මේ සියලු කුසල් අපි දරුවත් මහත්මයාට අනුමෝදන් කරනවා. සියලු ලෙඩ දුකින් අත්මිදේවා කියලා, කායික දුක්, මානසික දුක් වලින් අත්මිදේවා කියලා උතුමාට ප්‍රාර්ථනා කරන උතුමාගේ පෞලියට, ඒ වගේ මෙතන සිට සෑම කල්යාණ මිත්‍රයෙකුටම මිත්‍රයෙකුටම සුවසේ, කියන මානසික අසහන, කායික අසහන නැතුව වලින් තොරව මේ ගමන ඉතාමත්ම පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය වෙන ශක්තිය, ධෛර්යය, වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේටත් අපි මේ සියලු කුසින් අනුමෝදන් කරමින් අද සාකච්ඡාව මෙහෙම නැවත කරනවා. සර්වන් සර්ණයි.